තිරුවන් සරණයි. අද දවසේදීත් අපි හැම දිනමම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා සතියේ ඉරිදා දිනයන්හි කරන්නව ධර්ම සාකච්ඡාවට. අද ඉරිදා දවසේදී මේ වස් කාලය නිසාවෙන් බොහෝ කල්යන් මිතුරු මිත්‍රයන් සම්බන්ධ වෙනවා පන්සල් වල කරන වැඩසටහන් වලට. ඒ නිසාවම සම්බන්ධ වෙනවා අඩුයි වැඩසටහනට. නමුත් අපිට මම හිතන්නේ 10 දිනක් පමණ මෙතන දැන්ට එකතුලා තියෙනවා. ඒ වගේම සත්‍යීතුමාත් අද සම්බන්ධ වෙන්නේ නැති බවමට දැනුම් දුන්නේ නැහැ. නමුත් දැනට නැහැ. ඒ නමුත් අපිට අද විශේෂ වැඩසටහනකට තමයි අද අපි සම්බන්ධ වෙන්නේ. කවුරුත් මම හිතන කැමති වෙයි කියලා. අපි අද සම්බන්ධ වෙන වැඩසටහනකට මේ මිත්‍රිකල නිස්සාරණ වර්ණයත් සමග පවත්වන වැඩසටහනකට ඉන්න අනතුරුව අපිට ඒ සාකච්ඡාවකට එකතු වෙන්නත් අවස්ථාව තියෙවි. මම කල්පනා කරනවා පැයකින් පමණ අපිට සාකච්ඡාවකට දෙන්න වෙන්න පුළුවන් වෙයි කියලා. එමනම් හැම දිනාට මයික් මියුට් කරගන්න කියලා මම ආරාධනා කරමින් අපි කාගෙත් බොහෝ අයගේ කල්යාණ මිත්‍රේක වගේම අපි කවුරුත් ගුරුත්වය සැලකන පූජ්‍යපාද උදීරිගම ධම්මජීව ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙන පෙමු ඉතාම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට මේ අවස්ථාවේදී සවුන්ඩ් සිල්සිස දහම් ප්‍රචාරක සේවා ඔස්සේ ලෝකෙ පුරා සම්බන්ධ වෙන සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් නමස්කාර කරමින් අපි ගෞරවයෙන් ආරාධනා කරමු මේ සාකච්ඡාවකට උන්වහන්සේගේ දේශනාවට සවන් දෙන්න අපට අවකාශ ලබා දෙන ලෙස නිර්වාණ සරණයි. ද භික්ඛවේ භික්ඛු අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පරිසානං අදස්සාවි සප්පරිස ධම්මේ අකෝ විදෝ සප්පරිස ධම්මේ අවිනීතෝ ආවස්සරං ආවස්සරಂತಿ සංජානාති ආවස්සරං ආවස්සරතෝ සංයිත්වා ආවස්සරං මඤ්ඤති ති. කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා ප්‍රතිසම්පන්න පින්වත්නි, අපි ප්‍රාස්පතින්දා මේ වගේ හම්බෙන වෙලාවක සර්වචන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයක් ප්‍රධාන මාතෘකාව වශයෙන් තියාගෙන අපි ඒ සූත්‍රය අනුව සතියෙන් සතියට අනුමාත්‍රකව උටා ගනිමින් ශක්ති ප්‍රමාණෙන් ඒකට කිමිදෙන් උත්සාහ කරනවා, කම්පියුටර් ටෑන් උත්සාහ කරනවා. ඒ අනුව අපි පසුගිය දවස්වල ඒ මූල ධර්ම සබ්බ ධර්ම මූලපරියාය කියන සූත්‍රය ඉදිරින් තියාගත්තා. ඒකෙදී සර්වජන් වහන්සේ මනසක මට්ටම් හතරක් පෙන්නලා ඒ මට්ටම් හතරට ගොදුරු වෙන අරමුණු 23ක් ඉදිරිපත් කරගෙන ඒවතර විග්‍රහයක් ඇති කරනවා. ඒ ගැඹුරු මට්ටම් නොදන්න කෙනාටත් දන්න කෙනාටත් ගැලපෙන විදියට. ඒකෙදී පළවෙනිම එහෙම නැත්නම් මේ පෘථග්ජන වශයෙන් සඳහන් කරන අන්ධ පෘථග්ජන වශයෙන් සඳහන් කරන පාදම තමයි අපි මේ දවස්වල මාතෘකා පාඩේ වශයෙන් ගන්න. ඒක සර්වඥන් වහන්සේ නිර්වචනය කරන්නේ යම් කිසි කෙනෙක් අසුතවත් පුතුජණෙක් ඉද බික්කවේ බික්කු නෙවෙයි, ඇත්තට මේක තියෙන්නේ ඉද බික්කවේ අසුතවතෝ පුතුජණෝ කියලා. මහණින් මේ ශාසනයෙහි අසුතවත් වූ යම් පෘථග්ජණෙක් ඉන්නවා නම් ඒ කෙනා අනිකයිගෙන් වෙන් වෙන්නේ, ඒ කෙනාට ආර්යයන් වහන්සේ අඳුර ගන්න බෑ. ආර්යයන් වහන්සේ නම දැකලා නැහැ, දැක්කට යදන්නේත් නැහැ. ඒ ආර්යයන් වහන්සේගේ ධර්මයේ ආර්ය විවහරේ දක්ෂකමකුත් නැහැ. ආර්ය විවහරේ හැසිරෙන්න ඕනේ, ඉක්පෙන්න ඕනේ කියලා ගත්ත අත්දැකීමකුත් නැහැ. එහෙම නැත්තම් ලෝකේ සම්මත වශයෙන් පේන පඬිත කෙනෙක් සත්පුරුෂ කෙනෙක් දැකලත් නැහැ. ඒ කෙනෙක් කියන ධර්මයක් අහලත් නැහැ. දැක්සත් නැහැ, හැසිරෙන්න උත්සාහ කළත් නැහැ. අන්න එහෙම කෙනෙක් මේ ලෝකයේ අපි මෙතෙක් කරපු ධර්ම දේශනාවල සාරාංශය ගත්තොත් මේ පෘථුවිය මේ ඉඩම් කියලා තියෙන අපේ නිශ්චල චංචල දීපල අන්න ඒවා පිළිබඳව පටවියා පටවින් පටවිතෝ සංජානාත ඒක හඳුනා ගන්න. මේ අප්පගේ පුතලේ අම්මගේ පුතලේ අපේ ඉඩම් අල්ලපු රටේ ඉඩම් ආදි වශයෙන් අල්ලගෙන ඒ අර පටවිය කණ්ඩ පුළුවන් දෙයක් ආඩම්බරයට පුළුවන් දෙයක් විදිහට හංගිනවා. ඒකේ හැංගීම තමයි අපිට තියෙන ආගමික හැංගීම, දේපල පිළිබඳ හැංගීම. ඔක්කොම හැංගීම් ටිකක් තියෙනවා. ඒ හැංගීම නිකන් එන්නේ නැහැ. ඒවට එන්නේ ඒවට අදාළ රූපයක් තියෙන්න ඕන. ලස්සන රූපයක් තිබුණොත් ආරෝග්‍ය මම නිරෝගී කියන හැඟීමක් ඇති වෙනවා, තරුණයි කියන හැඟීමක් ඇති වෙනවා, ලස්සනයි කියන හැඟීමක් ඒක නැතු වෙන්නේ නැහැ. ඒ එන වස්තුවක් අල්ලගෙන හැඟීමක් තමයි මේ පෘථුවි කියන, පඨවි කියන කක්කල ලක්ෂණය. පඨවි ආපෝ තේජෝ වායු මේ විදිහට කරගෙන යනවා. ඒ අනුව තමයි අපි මේ රණ්ඩු සරුවල් කරන්නේ. ලෝකේ තියෙන තාක් මේ හැඟීම් මත වස්තුවක් නැතුව නෙවෙයි, හැබැයි වස්තු නෙවෙයි අපේ රණ්ඩුවට පදනම් වෙන්නේ, ඒ වස්තු පිළිබඳ අපි තියෙන හැඟීම් කැක්කුම කියලා තියෙන දැනීම. ඉතින් දැනීම මත බලනකොට එකම ඉදමට ලොකු අයයි පොඩි අයයි දෙන්න අතරේ හැඟීම් දෙකක් තියෙනවා. දෙමාපිය අතර වෙන හැඟීමක් තියෙනවා, අල්ලපු ගෙදර මනස අතර වෙන හැඟීමක් තියෙනවා. ඉතින් මෙව්වට අපි පොදු කියලා හිතාගෙන කෙරුවට එහෙම එකක් නැත්තේ. එක එකනාගේ හැඟීම් ලෝක වෙනස්, එක එකනා තම තමන්ගේ හැඟීම් විශ්ව ජීවිත. ඉතින් යනෝ බලනකොට පැටවි ආපෝ තේජෝ වශයෙන් ගිහිලා භූත කියන මේ ලෝකේ හොල්මන් කරන්න පුළුවන් තියෙන පැටවි ආපෝ තේජෝ වායු විතරයි. නමුත් හොල්මන් කරන්නේ නැති රූප ජාතියකුත් තියෙනවා. අපි කියනවා දැන් විද්‍යාව කියනවා ඇන්ටි මැටර් කියලා, නැත්නම් ඩාර්ක් මැටර් කියලා. ඉන්ද්‍රයන්ට අහුවෙන්නේ නැති, යන්ත්‍ර සූත්‍රට අහුවෙන්නේ නැති දෙයක් තියෙනවා. ඒක ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඉතින් ඒ දේවල් අපිට අහුවෙන්නේ. අපි දන්නේ මේ ආලෝකයේ වැදිලා දිග පළල උස පෙන්නන පරවියාපෝ තේජෝ කොටස් විතරයි. නමුත් බුදුහාමතුරෝ විස්තර කරනට ඒක ඔක්කොටම භූත කියලා දානවා. එතකොට අපිට පේන්නේ නැති අභූත විශාල රූප කොටසක් තියෙනවා. රූප කියලා ඕනම් කියන්න පුළුවන්, අරූප කියලා කියන්න පුළුවන්. ආන් ඒ කොටස පෘථග්ජනයට මැරෙනකම්ම දකින්න හම්බෙන්නේ නැහැ. ඒක දැක්කහම කියන්නේ গুপ্ত ධර්ම, ගූඪ ධර්ම. ඕවා වැදන්නේ අපිට තියෙන අපච්ච දීපු ඉඩම. ඒකට රණ්ඩු කරන එක විතරයි. ආන් මේ වගේ භූත කියන එක දුන්නට පස්සේ ඒකට අභූත කියලා කොටසකුත් එකතු වෙනවා. ඒක මේකෙදි කතා කරන්නේ නැහැ. ඒ භූතතෝ කතර පස්සේ ඒ භූත කොටස් වලට වෙන්න ඇති ඔය දේව බ්‍රහ්ම ප්‍රජාපති වගේ කියන දේවල් සාමාන්‍ය පුත්තජනට කවදාකවත් දකින්න හම්බ වෙන්නේ නැහැ. බැලු විශාල විශ්වාසයක් තියෙනවා. සමහරු ඒක අවිශ්වාස කිරීමම න්‍යායගය ඇදහිම් බාටපත් කරනවා. අදේවවාදීන් නැත්නම් දේවවාදීන් මේ දෙවියන් හුඟක් නැ එක්ක නැයි කියලා කියහම ඒක නා මගේ දෙයියෝ නෙවෙයි නම් මරා ගන්න. එහෙම නැහැ එක දෙයියෙක් නෙවෙයි ඕ හුඬු ගණන් දේවතා පැකට්ටුව කියලා මේකක් ලියලා තියෙනවා ගුණපාල ධර්මසේන මහත්තයා දේවතා පැකට්ටුව. ඔය පිස්සු කෙලින අයට ඒ ඕන තරම් පැකට් කටල කටල පැකට් එකක් පකට පැකට් එකක් වගේ ගත්තාම එක එක ජාති දේවුරු ඉන්නවා ඇතුලේ. ඉතින් ඒකට කැමති නෑ. ඒක දේවවාදී. ඉතින් මේක පවා ගත්තට පස්සේ පේන්නේ නැති දෙවි කෙනෙක් අල්ලගෙන ඉතින් විශාල ගැටුම් රාශියක් තියෙනවා ප්‍රජාපති කියලා. ඊට පස්සේ බ්‍රහ්ම කියලා. ඒක තමයි ඒකට හින්දු ලෝකෙ තිබිච්ච මේ නසත්‍රි වාග් පේන්නේ නැති කොටස්. පේන්නේ නැති උනාට මරා ගන්න. දෙවියෝ පේන්නේ නැති වුණාට අර දෙවියෝ අදහන එක්කනා මේ දෙවියෝ අදහන එක්කනා මරනවා. ඊට පස්සේ බෞද්ධවාදීන් ඒක දේවවාදීන් මරනවා. ඊට පස්සේ දේවවාදීන්ට විරුද්ධව අදේවවාදීන් වගේක් ඉන්නවා. විශේෂ විද්‍යාව අදහනයි. ඉතින් ওই දේවවාදී අදේවවාදී දෙකම අනාගත කට්ටියක් තියෙනවා. ඒ වගේ විශාල බෙදීම් වගේක් තියෙනවා. ඒ එක එකනා හැදිච්ච අම්මගේ තාත්තගේ හැටියට හඳුන්වා දීම් වල හැටියට සංජානනය කළා. සංජානනය කෙරුවට පස්සේ ඒ දෙවියෝ මේ අම්මම මගේ දෙයියන්ගේ මම වෙනවා, මගෙන් දෙයියන් වෙනවා ආදි වශයෙන් වර්ණ කරනවා. පිට ඉදිට වර්ණ ගාගෙන ඉතින් ඒ විදිහට මේ ප්‍රශ්න ඉදිරි කර ගන්නවා. අනුන් කැටෙනවා. ඉතින් ඒ ටික තමයි අපි පසුගිය වාරේ වෙනකම් කරේ. ඊට පස්සේ දේව නිකායන්, අතරම් බ්‍රහ්ම නිකායන් හතරක් බුදුචාන් වහන්සේ නම් කරනවා. ඒ බ්‍රහ්ම නිකාය නැත්නම් බ්‍රහ්ම ලෝක නැත්නම් බ්‍රහ්ම තල මෙලෝ වශයෙන් අත්දකින්නේ මේ රූප ධ්‍යාන හතර අත්දකින්න කෙනා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අසුතෝත පුතුජණෙකුට අහුවෙන්නේ නැහැ මේ රූප ධ්‍යාන පිළිබඳව අත්දැකීමක්. කතාවේ යන්නේ රූප ධ්‍යානයක් උපදවලා පිරිහෙන්නේ නැතුව නිවන් දකින්නෙත් නැතුව මරණයටපත් වුණොත් එයා ඒ අදාළ දිව්‍ය බ්‍රහ්මනිකායේ උපදිනවායි කියන. ඉතින් ඒක නිසා ධ්‍යාන හතරට උපදින බ්‍රහ්මතල හතරක් සඳහන් කරලා තියෙනවා. ඒ බ්‍රහ්මතල හතර අර කලින් කියපු සංකල්ප වලට පස්සේ සර්වඥාන්සේ සඳහන් කරනවා ආබස්සර සුභකින්නක වේහප්පල සහ අබිබූ කියන දේවතා මේ බ්‍රහ්මනිකාය හතර තමයි මේ දේව රජවරුන්ටත් සමා වෙන බ්‍රහ්ම රාජවරුන්ටත් දේව කියන නම සඳහන් වෙනවා යක්ෂ දේවයන්ගේ දෙවියන්ගේ ලොක්කට යක්ෂ කියන නම සඳහන් වෙනවා ඒකේක තත්ත්වය අර්ථයේදී සඳහන් වෙන්නේදී නමුත් මේක අපිට උගන්වන්නේ බ්‍රහ්මතල කියලා ඉස්සලාම වර්ණයත් එක්කත් වගේ තමයි ආලෝකය භාවනා කරනකොට එන ආලෝක වෙන ගතිය එක්කතර ආභස්සර දිවි ලෝකේ තමයි ඉස්සලාම් පෙන්නන්නේ ආභස්සර දිවි ලෝකේ පෙන්නන්නේ සයම් පබහා අන්තලික්කචරා ප්‍රීති බක්කා එයා ප්‍රීති ආහාර කරගෙන ජීවත් වෙන්නේ තමන්ගේම ආලෝකයක් නිකුත් වෙනවා අන්තරික්ෂය හැසිරෙන්න පුළුවන් ඒක හරියට මේ ප්‍රීතිය කාල ජීවත් වෙන කණාමැදිරුව වගේ උන්ගේ ආලෝකයක් ඇතුළේ උන් අන්තරික්ෂය හැසිරෙනවා ඒගොල්ලෝ තමයි ආවසර දිවි ලෝකේ ඉන්නයි කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් කියන්නේ පළවෙනි ධානයේ පිරෙන්නේ නැතුව යම් කෙනෙක් ජීවිතක්ෂයටපත් වුණොත් නිවන් දකින්නෙත් නැතුව එයා ගිහිල්ලා ආවසර තලයක උපදිනවා කියලා ඉතින් ආවසර තලයේත් ධ්‍යානයේ උත්කෘෂ්ඨ මට්ටම මධ්‍යම මට්ටම සහ ඕමක මට්ටම තියෙනවා ලාමක විදියට ධ්‍යාන ලැබුවාමයි මධ්‍යස්ථ ප්‍රමාණයට ධ්‍යාන ලැබුවා හොඳ උත්කෘෂ්ඨ විදියට ධ්‍යාන ලැබුවාමයි එන වෙනවා පරිත්තාප අපමානාප ආබස්සර කියලා තුනකට කඩනවා ඉතින් අපිට ඒක ওই ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනකොට සර්වචත්තනාංශයේ ඒ අභීත නාදය දේවලෝකෙන් දේවලෝකයට යනකොට පරිනිම්මිත වශවත්තියට පස්සේ මේ බ්‍රහ්මතලයේ එනවා බ්‍රහ්මතලයේ කියලා කියන්නේ එතන මහා බ්‍රහ්ම මුල් කරගෙන ඇත්තටම මේ කතාවේ අනුව නිවැරදි වෙන්නේ ඒක තමයි පළවෙනි ධ්‍යානයේ වශයෙන් සඳහන් කරන්නේ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම මේ පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානයට සම්බන්ධ කොටස් ටික තමයි සුභකින්න අපමාන සුභ සුභ කින්න අපමාන සුභ සහ විහප්පල වශයෙන් සඳහන් කළ තියෙන්නේ දෙවෙනි ධ්‍යානයේ හොඳට උත්කෘෂ්ඨ මට්ටමෙන් හෝ මධ්‍යස්ථ මට්ටමෙන් ගත්තහම ඔය කියන දේ බ්‍රහ්මනිකායවල තුනක් සඳහන් කරනවා ඒක පොතේ සඳහන් වෙන්නේ පරිත්ත සුභ පරිත්තාබ අපමානාබ ආභස්සර වශයෙන් ඒක හරි අමාරුයි ඔය නස්සත්‍ර ඉගෙන ගන්න වගේ chart ඇඳලා ඉගෙන ගන්න ඕනේ. ඒකට මගේ එච්චරම මේ පුද්ගලික උනන්දුවක් නැහැ. නමුත් අර බණට කියන්න ඕනේ සමතක් කරනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් දැන් මම කුංචි කාලේම නැත්තම් බුද්ධාම ඉගෙන ගන්න කාලේ වෘතු විශ්වයේ වයසේදී සමත ධ්‍යාන වලට අදාන කොටස් කියලා තමයි සඳහන් කළ තිබුණේ. ධ්‍යාන භාවනා සමත පූර්වංගව ධ්‍යාන කියලා. ඊට පස්සේ ඒ ධ්‍යාන ලැබලා ධ්‍යානයෙන් පිරෙන්නේ නැතුව නිවන් දකින්නෙත් නැතුව මේ දිවි ලෝකවල උපදිනවා. නමුත් පස්සේ බලාල බලාන යනකොට බුරුමේ පඬිතු ස්වාමීන් වහන්සේ මේ ධ්‍යාන හතරම පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ විපස්සනා කරනකොටත් ලැබෙනවමයි. නමුත් ඒක වශී කරගෙන තමන් නතු කරගෙන තියානින්නේ. හැබැයි මේ අත්දැකීම ලබන්න වෙනව නැතුව නිවන් ලබන්න බෑ කියලා විපස්සනා ධ්‍යාන කියලා මේ සමන්නාතික පොතේ විනෝ පරිච්ඡේදයක් දාලා තිබුණා. ඒකට කැමති නෑ මේ සමත භාවනා කරන අයගොල්ලෝ හිතනවා මේ ධ්‍යාන කතාව තියෙන්නේ ධ්‍යාන අත්දැකීම තියෙන්නේ සමත භාවනා නැත්නම් සමත පූර්වංගම භාවනා කරන අයට තමයි කියලා. තම පඬිස්වංශගේ කතාවට කවුරක්වත් ලිඛිතව තාම උත්තර දීලා නැහැ. අහ කියනවනම් මට ඇහිලා තියෙනවා මේ ධ්‍යාන විපස්සනා ධ්‍යාන කියලා જાතියක් නැහැ කියලා. නමුත් ඒක අපිට භාවනා කරන කෙනෙක් වශයෙන් අත්දකින්න පුළුවන් වෙන්නේ අපි යම් වෙලාවක මේ කාම ලෝකයෙන් වෙන්වීම සඳහා කාම ගුණයන්ගෙන් වෙන්වීම සඳහා මේ අරණ්‍යගත වෙනවන්නේ නැත්තම් රුක්ඛ මූලගත වෙනවන්නේ නැත්තම් ශූන්‍යකාරගත වෙනවා. ඒක ඇත්තටම මේ ඒ අවස්ථාව ආධ්‍යාත්මික ලෝකේ ලොකුම පෙරලියක් වෙන වෙලාව. ඒකට කියන්නේ කායි විවේකී වෙනවා ලබනවායි කියලා. අපි දැන් මේ වගේ තැනක ඉන්න ගියාම සිවුරු දාගත්තත් නැත්තත් අපි මේ කාම ලෝකෙන් කාම ගුණයන්ගෙන් කෑනු පිරිමින්ගේ රත්තරම් මිනිමුතුලින් අලියත්තුන්ගේ නිශ්චල චංචල දීපල් වලින් තාවකාලිකව වෙන් වෙලා ඒ වෙන්වීම කායි විවේකයේ කියලා සඳහන් කරනවා. ඒ නිසා අපිට විශාල එහෙම වෙන්න වුණා නම් සිද්ධ වෙන්න පුළුවන් අකුසල රාශියකින් වෙන් වෙලා තියෙනවා. මොකද මේ වගේ තැනට අපවන් පව කරන්න ඉඩක් නැහැ. මෙතන මේ සත්තු මරන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. හොරකමක් කරන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. කාම මිත්‍යාචාරය කරන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. බොරු කේලම් විශ්වචන පරිශෝචන කතා කරන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒක හිතවත් දන්න ඕනේ නිසා ඒ කියන්නේ මේ කායි විවේකේ ලබාගත් එක ආඩ්‍ය කරන්න ඕනේ නිසා හිතවත් දන්න ඕනේ නිසා මෙහි තියෙන පරිසරයේදී අපි ඔක්කොම කවුරු හරි දීපු දෙයක් පාවිච්චි කරන විට ඔක්කොරක්මක් සිද්ධ වෙන්නේ නැහැ. කවුරු හරි ගුණේ සලකලා දෙනවා. තුනට පස්සේ අපි ඒක හදා බෙදාගෙන කරනවා. ඒ වගේම අපිට ඛණ්ඩ ටික ගෙනලා දෙන නිසා අපිට සත්තු මරණ දඩයක් කරන්න කුසි කර්මයන්ට කරන්න වෙන්නේ. ඒ වගේම මෙතන ඉන්න අය Brahmacharya සීලයේ සමාදන් වෙලා ඉන්න නිසා Brahmacharya සීලෙ කැඩෙන්නේ නැහැ. කැඩුවොත් මේ පරිසරයට නුසුදුසුක් පාටපත් වෙනවා. කඩනයි නැහැ කියලා කියන්න බෑ. වෙන්න පුළුවන්. නමුත් ඒක මේ විෂමාචාරයක්, කාම මිත්‍යාචාරයක්, විචික්‍රමණයක් උල්ලංඝනයක්. ඒ නිසා මේකක ජීවත් වීම පවා අපි ළඟ තියෙන විශාල කෙලෙස්, ගොරෝසු කෙලෙස් සෑහෙන ප්‍රමාණයක් කැපිලා වැටෙනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා කාම භෝකීන් අරණ්‍ය වාසයට කැමති නැහැ. වනසේනාසන රමණීයයි. ආරඤ්‍යකානි රමණීයානි ආරඤ්‍යකානි කියලා ඒක සෞන්දර්යාත්මක හේතයකේ. නැත්නම් කාමභෝගියා ඒකට කැමති නැහැ. කාමභෝගයට මේක හරි පාළුයි. කාමභෝගයට මේක හරි තනි වෙලා තියෙන්නේ. ඒක නිසා වනසේන වනපන පන්ත තීනාසන කායික වශයෙන්ම යෑමෙන් කෙලස් ගොඩක් අයින් කරන්න පුළුවන්. ඒකට තියෙන සමාජ ආදර්ශය තමයි කෙලස් බරිත කෙනා, කායත ආශකේනා, ජීවිතයට ආශකේනා පණීට කැමති නැහැ. ඒක නිසා අපිට පේන්න පුළුවන් මේ ශිෂ්ටාචාරයත් එක්ක නගර, ගම්, නගර අධිරාජ මේ රාජධානි හදාගෙන මිනිස්සු ශිෂ්ටාචාරේ මනින්නේ කැලෙන් එළියට යන ප්‍රමාණයට. ඒක පසුගිය අවුරුදු 20 බොහෝ ශීක්‍රෙන් සිද්ධ වුණා. නගර නිර්මාණ කරපු නිසා විශාල ප්‍රශ්නමගයක් ඇති වෙන්න පටන් ගත්තා. මිනිසු කැලේ ජීවත් වීම වනචර ගතියක් කරන්න පටන් ගත්තා. අශිෂ්ට බ්ලේච් ක්‍රියාවක් කරන්න පටන් ගත්තා. ඒ නිසා යම් කෙනෙක් ගීගයට හැරියාම සමාජයේ උල්ල සමාජයට විරුද්ධ යාම. ශ්‍රමණයා කිව්වොත්, පැවිද්දා කිව්වොත්, ආජීවකයා කිව්වොත් සමාජ ධර්මයට විරුද්ධ යාම. ඉතින් ඒ නිසා සමාජයට ඒක පේන්නේ කරන කෙනෙක් ඉල්ලක් වගේ. මෙච්චර දපදහසුකම් සහිත බොත්තමත් අදකල පමණින් සඵල ලබන්න පුළුවන් නගර තියෙද්දි ඇයි කැලේට යන්නේ? එක්කෝ මේ වගේ ආහාරක් හොරගම් කරලා ඇති. එහෙම නැත්නම් උට කුෂ්ඨ රෝගයක් ඇති. එහෙම නැත්නම් හතර කේන්දරේ පාළු වෙලා ඇති. එහෙම නැත්නම් මේකට ජීවිතේට මුහුණ දෙන්න බෑ. එහෙම කියලා තමයි ලෝකයා කියන්නේ. නමුත් එන කෙනා දන්නවා මේ මිනිස්සුගේ ජීවිතේට මුහුණ දෙනවයි කියලා පුළුවන් තරම් බෙදාගෙන කන්නේ දුක්, ආතති, කරදර මේක තියෙනවා. නමුත් ඒ මූලික වෙනස ඇති වුණාට පස්සේ යම් කිසි කෙනෙක් මේ කැලේට ආවට පස්සේ නැත්නම් අරන් ඉසින අතනට ගහක් ඇටට ශූන්‍යකාරට ගියාට පස්සේ ඒ කෙනාට කායි විවේකයේ ලැබිච්ච එක තහවුරු කරගන්න ඕන නම් එයා දන්නවා කායි විවේකයේ කියන මේ කය ඝණයා කෙරේ වෙන් කරාට, කුලයා කෙරේ වෙන් කරාට ඒකෙන් ඔය ලැබෙන ඒ සැපය හිතවදින්නේ නෑ. සමාදන් වෙලා රකින්න බෑ. හිතට විශ්වාසයක් නෑ. මොකද මේකේ ඉඳද්දිත් හිතට කාමචන්දාදී කෙලෙස් ඇවිල්ලා අපි தත්ත්වයට ගැලපෙන්නේ නැති. සතුන් මරන්න නැහැ, කාමීත්‍යාචාරය කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. නමුත් හිතෙන් දූෂිත වෙනවා. එතකොට දන්නා මේ දූෂිත தත්ත්වය යටතේදී වනේ හිටියත් ඒ කෘතම මේ රැකගෙන ඉන්නේ ශිල්පද ටික ඉඳ දුන්නොත් කැඩෙන්නේ ඉඳ තියෙනවා. ඒ කියන්නේ ඥාණයෙන් ඥාණයෙන් කල්පනා කරන කෙනෙකුට වනේට ආවට ඒ ආපු කායි විවේකයේ අරසකන චිත්ත විවේකයේ කියලා ඊග පාඩම් පන්තියට යන්නේ. මෙන්න මේ පාඩම් පන්තියේ තමයි ඔය දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ධ්‍යාන එහෙම නැත්නම් ආරණ්‍යගත ජීවිතය සම්බන්ධ වෙන්නේ. නැත්නම් භාවනා ජීවිතය කියන්නේ ඒකට. ඉතින් අපි ඉන්නේ ඒ දෙවෙනි පන්තියේ. තාවකාලිකව ගීකෙන් අයින් වෙලා ඉන්නවා. අපිට අවශ්‍ය වෙලා තියෙන අපේ ගෙනියන Brahmacharya කල් පවත් ගන්න. මොකද Brahmacharya වටනාගම තියෙන්නේ කල්යන්න යන්නේ. Brahmacharya ඕන කෙනෙකුට එන්න පුළුවන්. ආවටිකේ පවත් ගන්න බෑ. নানা પ્રકાર ප්‍රශ්න මත කරනවා. අභ්‍යන්තර කා බාහිර වශයෙන් පවතින්න නම් චිත්ත වීක ලබන්න. අනේ චිත්ත වීක ලැබෙනකොට එතන තමයි මට මේ කතාව ගේන්න ඕනේ උනේ. මේ නානාවිද කාම අරමුණු විශේෂ පණින චපල මතු පිට දුවන මේ යූසුළු හිත මධ්‍යස්ථ අධ්‍යක්ෂ යකි අත්විඳියකි අරමුණක තැම්පත් කිරීම තමයි චිත්ත විවේකී චිත්ත භාවනාව කියලා කියන්නේ. ඉතින් ඒකට උත්සාහ කරන කෙනා විතරයි දන්නේ කොච්චර අමාරුද. අද බ්‍රහ්මචාරීට ආයෙන සෙනගත් බ්‍රහ්මචාරී දිගට රකින්න සෙනගත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ කාලේ කරන්නට දන්නේම නැහැ සූරුවට. එහෙම නැත්නම් මේ පැවිදි ජීවිතේ නිරසයි. ඒ වගේ තමයි අරමුණකට හිත දාලා තිබ්බට අපි ධ්‍යාන ලැබෙන අරමුණකට සමත අරමුණකට නිමිත්තකට දාන්න පුළුවන් විතර පාත්තන්න බෑ. ඉතින් ඒ සඳහා අපි විතක්ක ਵਿਚාර කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණ උත්සාහ කරනවා. සමහර විටක අරමුණ හේම උනට මොන දාලා හිත හිටින වෙලාවක් තියෙන බව අර අසුතවත් පුතුජණයට නොතේරුණාට සුතවත් ආර්ය ශාවකයෙකුට වරින් වර වැටහෙන්න ඉඩ තියෙනවා. ඒක නිකන් කනබල්ලන් ගහනවා වගේ වැඩක්. අන්න එතෙන්ට එනකොට තියෙන තත්වේ තමයි ප්‍රථම ධානයේ තියෙන උපචාර අවස්ථාව හෝ ධානගත අවස්ථාව. ඉතින් ඒ අරමුණක නිසකව මට මෙච්චර වෙලාවක් ඉන්න පුළුවන් වෙයි කියලා. නැත්තම් කුස්පරල් මෙච්චර ගානක් පුළුවන් වෙයි. නැත්තම් මම ඉඳගෙන ඉන්න ඉරියව්වේ මට මෙච්චර වෙලා චිත්තක්ෂණ ගානක් විනාඩි ගානක් තප්පර ගානක් ඉන්න පුළුවන්. නැත්තම් පිම්බි වැකිලෙන් ඉන්න පුළුවන් වෙයි කියලා ධ්‍යාන මට්ටමට නොගිය විපස්සනා කරන කෙනාට යම් ප්‍රමාණයකට හිතේ දැපෙන වැටිල්ලක් දමණය වීමක් අදිෂ්ඨාන ශක්තියක් වෙනවා. ආන්නේ ඒ මට්ටමේ එනකොට අපි සමතපැත්තෙන් කියනවා ගිටකොඩ වෙලා නැහැ මිදුලේ ඉන්නේ තාම කියලා උපචාරේ ඉන්නේ කියලා. අන්නේ උපචාර මට්ටමට යනකොටමත් ලියෝගාවචරයට ලකුණු 10කින් දැක ගන්න පුළුවන් කියලා අපි ලොකු සංසේ පරිසම්බිද මාර්ගින් අදලා පෙන්නනවා. තාචීතට යන්නේ අනාගතයට යන්නේ අරුණ කෙරේ මනාප වෙන්නෙත් නැහැ අමනාප වෙන්නෙත් නැහැ හිත ඇවිස්සෙන්නෙත් නැහැ නින්දට වැටෙන්නෙත් නැහැ. ආන්නේ මේ තත්වයක් තේරෙනවා. නැත්නම් ඉන්ද්‍රිය සමරස වේගන එනවා තේරෙනවා. එතකොට අරමුණේ එල්බගෙන ආලම්බණය වෙලා තමයි අරමුණු කරගෙන තමයි නිමිති කරන් තමයි ඒ සෙල්ලම අපි කරන්නේ. ඉතින් ඒකට සාමාන්‍ය කියන උපචාර මට්ටම. මේ මිදුර. ඊට පස්සේ කෙනෙකුට තේරෙන පටන් ගන්නවා නෑ ඒ අරමුණ මීටත් වැඩ සමීපව ආසන්න උත්සන්න වැසුරු කරන්න පුළුවන්. ඒක අර්පණ අවශ්‍යයෙන් අරමුණට සම්පූර්ණ බැහැගත්ත වෙන්නත් පුළුවන්. නැත්තම් බැසගත්ත ASCII සමීපව දෙක සමාන වේගයකින් හැසිරෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔය මූල ධර්ම වශයෙන් පෙන්නේ කියන්නේ බැසගත්තා නම් සමත ධ්‍යානය කියනවා. බැසගත්තා ASCII දෙක සමාන වේගයකින් හැසිරෙනකොට නිරන්තරං ආරම්මණේ පවත්තමානෝ අප්පිතෝවිය නිච්චිත්තං නිච්චලං තපේති කියලා අටුවචාන් වාසේ සඳහන් කරනවා. නිතරම අරමුණට හිත යොදලා යොදලා අරමුණත් එක්ක වැඩ කරනකොට අරමුණේ තැම්පත් උනාසේ අරමුණේ වේගයත් එක්කම හිත වැඩ කරන්න ගන්නවා. එතකොට හරියට දෙක සම්පත වෙනවා. ඉතින් ඒක අරමුණට බැඳගෙනම නෙවෙයි. අද කෝච්චි දෙකක් එක ගානට ළඟ තියෙන රේල් පාර දෙක යනකොට එක කෝච්චියක අනෙක් පැත්තේට මාරු වෙන්න පුළුවන් වගේ. දෙකම එක වේගෙන් යන්නේ. අන්න ඒ වගේ මේකේ පදිංචි වෙලා සාහතික කරගෙන ඉන්න එක අපි කියන ධ්‍යාන අර්පණ වශී කිරීම කියලා. නමුත් එහෙම වශී වෙලා නැහැ. දැසගත්තාසේ සමාන වේගෙන් දෙකම කරකිනකොට නිශ්චල වුණා වගේ තමයි තේරෙන්නේ. හිතයි ගත අරමුණයි සමාන වේගයකින් කරකිනකොට දෙක නිශ්චල වුණා වගේ තේරෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඇහුවත් කාගේ හරි මේ ලෝකේ ගිහිල්ලා තියෙන වැඩිම වේගය මොකද්ද කියලා. ඉතින් එක එක වේග තියෙනවා. කුවන් ඥානයක් වැඩ හතම 600ක විතර වගේ වේගයකින් ආලෝක වේගයට කිට්ටු කරනවා. එතනින් ගියාම ඔය බුලට් ට්‍රේන් එක 300ක විතර වේගයකින් යනවා. ලංකාවේකේ නෙගටිව් වන් හිටන්නේ යනකොට කොච්චි අසර යන්නේ මොකද පාඩුව කොච්චි ලංකාවේ. ඉතින් ගියාම මේ පප්පමුදාලි කනකොටත් කියන්නේ පිටිපස්ස ගියර එක දාන්න කියලා රිවර්ස් ගියර එක දාන්න කියලා. ඒ වගේ එක එක වේග තියෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය පැයට හැතැම් 4ක වේගයක් මිනිස්සුන්ට. නමුත් අපි ඉන්නේ නිරක්ෂේ ඉනකොට පැයට හැතැම් 1000ක වේගයක කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි හැතැම් 25000ක් ඒ විශේෂයක් අතුලත කරකිනවා. ඒ නිසා අපිත් එක්ක මේ වස්තු ඔක්කොම සමානව කරකින නිසා අපිට පේන්නේ වස්තු නිශ්චලයි වගේ. ඒ නිසා කවුරු හරි දන්නවා නම් පැයකට හැතැම් 1000ක වේගයක ඉඳගෙනයි අපි ඉස්සර පස්සර ගණන් කරන්නේ. ඒකට තමයි 600ක් තව එකතු වෙන්නේ 300ක් එකතු වෙන්නේ එහා පැත්තට මෙහා පැත්තට. ඉතින් මේ ඔක්කොම එක ගානට කරකිනවයි කියලා අපිට මේ පත්‍ත්‍ය ලොකු නිසා හිතා ගන්න බෑ. පේන නිශ්චලයි වගේ. අපි උඩ පැනලා ආය වැටුනොත් වැටෙනකොට තිබුණ තැනමඩම තමයි වැටෙන්නේ. ගුරුත්වාකර්ෂණ සමුත් වෙන්නේ දෙකම එක සමාන වේගෙන් ගමන් කරනවා. ඉතින් ඒක හිතා ගන්න බැරි තරම් මේ පද්ධතිය අපි මත් වෙලායි. අන්න ඒ වගේ අරමුණත් එක්ක හිතේ ක්‍රියාකාරීත්වය අරමුණේ ක්‍රියාකාරීත්වයයි සම පාත සම්පාත වෙනවා කියලා කියන්නේ සමව පාතනේ වෙනකොට අපිට පෙන්නේ ඉස්සරයි වගේ. ඉතින් මිනිස්සු අපි තද්ද බල නිච්ච සංඥාව ගත කරා. අපි දන්නේ නිරක්ෂයේ ඉන්නකොට පැයකට හැතැම්ම 1000කට වැඩි පොඩ්ඩක් ගත කරනවා. මේකෙන් ගමන් කරනවා. ඒක පේන්නේ අපට. ඒක නිසා අපිට ඉස්සර පස්සර කාලයට පක්ෂව සහ කාලයට විපක්ෂව ගමන් කරන ගමන් රාශියක් තියෙනවා. ඒවා ඔය ක්වොන්ටම් ෆිසික්ස් ගැන කතා කරන්න ගියාම යන්නේ අපි ඉස්සරහටද පස්සරද කියන එකේ වේගයත් එක්ක මොකද්ද ගමනක් තියෙනවා. ඉතින් ඒක මේ පැයට හැතපුමයි වේගේ මමජි මාකරත්ත කාර්යය මේකයි මගේ බරභාගේ පැයට හැතපුමයි වේගේ ඔය ලාතට යන්න ආදනවා කියන කට්ටියට ජිමාට දැක් ගන්න අමාරුයි හතට යන කතාව. ඒ මොකද යාට පොළවේ විදින එකයි. ඇයි හැතැම්ම හතරවත් යාගන්න බැ ගුණා යන්නේ පැයට හැතපුමේ වේගේ. ඉතින් එහෙම කෙනෙකුට අසුතවත් පුතජනියෙකුට මේ අරමුණක් එක්ක ලක්ෂ කෝටි ගණන් අරමුණු මාරු කරමින් යන හිතක් එක අරමුණක් එක්ක සමපාතව ඉන්නවෙනවා සමානව ඉන්න වගේ කියන්නේ අරමුණත් හිතත් එකම වේගෙන් වැඩ කරනවා. ඉතින් ඒ කර්මන්‍ය භාවයට ආවට පස්සේ බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වේ නැත්තම් අපි හිතන්නේ අරමුණට හිත සම්පාත වෙලා ඇතුළට බහගත්තයි කියලා අර්පණාවක් කියලා. නමුත් ධ්‍යාන කියන්නේ කරන මේ සමත විපස්සනා කරන එක අපි වෙනවා. අරමුණත් එක්කේ සමාන ඇසුර ඉන්නකොටත් සමාන වගේ පේනවා. ඒ මට්ටමට යනකොට ප්‍රථම ධ්‍යානය කියලා කියනවා. ඒක බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම ලෝකයේත් එක සමානයි. ඉතින් අපි දන්නවා සමථ කරන අය වගේ නෙවෙයි විපස්සනා කරන අයට එහෙම ධ්‍යාන වලයි විශේෂකමක් නැහැ. නමුත් මේ බ්‍රහ්ම පාරිසජ්ජ දිවි ලෝකයේ මේ සංසාර කොටසක් නේ. අන්නේ ඒ කොටසේ තියෙන පව් ඒ කොටසේ කියන ධරත පරිලාහ විපස්සනා කියන එක කරලා නැත්තේ නේ. එයාට යම් දවසක ඒ වගේ අරමුණත් එක්ක හොඳට ඉඳලා පහුවෙන් දට ඒකට යන්න බැරි වුණොත් එයාට කනගාටුවක් එනවා. මට ඊයේ අරමුණත් එක්ක මෙච්චරලා ඉන්න පුළුවන් අද බෑ. ඒ වගේම ඊයේ හිටිය මට උස්මරලි 10ක් විතර අද 15ක් විතර වෙන්න ගියාම මට සතුටක් එනවා. ඒකට මේ බ්‍රහ්ම පාරිසත්‍ය දිව්‍ය ලෝකයට අදාළ මානසික තත්ත්වෙ නිසා අපිට පින්පව් දෙකක් එකතු වෙනවා. මනාපමනාව දෙකක් පහළ වෙනවා. ඒ නිසා ඒක සමත ධ්‍යාන කරන ඇතම බුද්ධලයට සින්න වෙලා නැහැ. මේ පැතරක් තියෙනවා. නමුත් ඒක හර අනිත්‍යයි වෙන් කළ දැක ගන්න තරම් බෑ බම යෝසුලුව විතරස් වෙනවා. යම් වෙලාවක මේක බ්‍රහ්ම පුරෝහිත මට්ටමට ආවනම් එතකොට යාර කියන්න පුළුවන් මට උදේවට වාඩනොත් නාල වාඩනොත් සක්මන් කළ වාඩනොත් තම මේකට ෂුවරකට යන්න පුළුවන් කියලා තමන්ට දැන් යන්න පුළුවන් ගැතිය පිළිබඳව කල්ලතෝ කියන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒක තමයි නිතිපත භාවනා කරන අයට හම්බෙන ලාභේ. ඒක යෝගාවචර දැනගන්න ඕනේ. මට මෙන්න මේ පරිසරේ මේ පැත්තට හැරිලා මෙහෙම ඉන්නකොට එන්න තියෙන ඉඩ වැඩි. ඒකට කියනවා සප්පාය කන්න සල්ලසලා දෙනවා කියලා. ඒ නැත්තම් ඉස්සල දවසේ වෙච්ච සමාධියේ නිමිත්ත ගන්නයි කියලා කියනවා. නිමිත්ත යන්නේ සල්ලසලා දෙනවා. එතකොට ඒ කෙනාට කියන්න පුළුවන් බ්‍රහ්ම පුරෝහිත මට්ටමට නැත්තම් බ්‍රහ්ම පුරෝහිත දිව්‍ය ලෝක නැත්තම් පළවෙනි ධ්‍යානයේ මධ්‍යස්ත මට්ටමට ගියයි කියලා. ඊට පස්සේ යම් වෙලාවක කොයිතන ගියත් Tamanට පරිසරයත් වශී කරගෙන Tamanට අදාළ ධ්‍යානයට යන්න පුළුවන් නම් මොන්තේ ශක්තියක් තියෙනවා. ඊ ගමන්ම කිසිම නීවරණයක බලපෑමක් නැහැ. ඉන්නත් පුළුවන්. එතකොට මහා බ්‍රහ්ම தත්ත්වේ නැත්තම් උත්කෘෂ්ඨ පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ. ඒකේ සාමාන්‍යයෙන් නිතිපත භාවනා කරන කෙනෙක් පළවෙනි ධ්‍යානයේ අත්දකින්නවා නම් අත්දකින්නකොට යනකොටම යන ඉතාමත් උත්කෘෂ්ඨ මට්ටමේ. කරලා ගිහිල්ලා කාම ලෝකේ ගිවන් කරලා මේ ධ්‍යාන හිතර වැටෙනවා. නැත්තම් ධ්‍යාන අංග ටික දකින්නවා. මේ දකින්න වෙලාවේ ධ්‍යාන අංග ටික හරිම බලවත්. නමුත් ටික වෙලාවක් යන්න අර විතක්ක ਵਿਚාර වගේ හිතුවක්කාර ධ්‍යානාංග කලබල වෙන්න ගියාම තමයි තේරෙනවා මේ ධ්‍යානයේ ඉන්නකොටත් ඉඳගෙන ඉන්න බව වැටහෙනවා, සද්ද ඇහෙනවා, එහෙම නැත්නම් වේදනා තැන් තැන් වල දැනෙනවා. නමුත් අර මූලික ධ්‍යාන සුඛේ තියෙනවා. යම් ප්‍රමාණයක් ගියාට පස්සේ ධ්‍යානයේ ඉන්නවයි කියලා දන්නවා. දැනගත්තට මොකද සද්ද වැඩි, වේදනා වැඩි, හිතවිලි වැඩි, ධ්‍යානෙක දෝ නැද්දෝ කියන එක වැඩ වෙන පටන් ගන්න. ඉතින් ඒක නැති කරන්න අපි කරන්නේ අදිෂ්ඨාන කරලා ඉච්චර වෙලාවක් ඉන්න කියලා හිතට අදිෂ්ඨාන ශක්තියක් දීලා මේක වශී කරගන්න උත්සාහ කරනවා. අන්නේ දේ කරනකොට අසුතවත් පුතු ජනෙක් නෙවෙයි. මෙයා එතකොට සුතවාරිය ශාවකෙක් වාටපත් වෙනවා. අපි ඒ ටිකට තමයි මේ සූත්‍රය ඇවිල්ලා නැහැ. ආන්න මේ ටික ගැන කතා කරනකොට සර්වචනසේ සඳහන් කරනවා අන්නේ බ්‍රහ්ම තත්වය භවනා නොකරුපු එකන විශාල චිත්‍රයක්ම වගෙන ඉන්නවා. සංඥානනයක සංජානනය කරනවා. අසෝල ධ්‍යාන ලැබලා තිනවා බ්‍රහ්ම පාරිසජ්ජ මට්ටමට නැත්තම් මේ මහා බ්‍රහ්ම මට්ටමට කියලා. නමුත් මේ හිතවිලි විතරයි ඒ සංජානනය කෙරුවොත් අත්දකින්න නැතුව ආත්පස දන්නේ නැතුව හැඟීමක් ඇති කරගත්තොත් ඒක මගේ කරගන්න නැත්තම් මට ඒක නොලැබීම නිසා පශ්චාත්තාප වෙන්න කෙලෙස් ඇති කරන්න අවස්ථාව වෙයි. නමුත් මේ ධ්‍යාන මට්ටම කියලා කියන්නේ මේ හිතේ සංඥාවේ මට්ටමක්. ඉතින් ඒක නිසා ඒ ශික්ෂා ඇති කරනකොට ඒ ධ්‍යාන මට්ටම් නැත්තම් ඒ සංඥා මට්ටම් ලැබෙනවා. එකක්වත් ස්ථිර සාර නිත්‍ය සුඛ සුබ දේවල් නෙවෙයි. එකක් ගෙවම් කරන මෙතෙන්ද කොට වෙනවා. ඒක ගෙවම් කරලා ඊගාකට යනවා. ඒක ගෙවම් කරලා ඊගාකට යනවා. ඒ අතරමැද කෝච්චි පාරක් අයින් තියෙන කෝච්චි ස්ටේෂන් භාගය. ගමන යනකොට ස්ටේෂන් කීපයක් පහු කරන්න වෙනවා. ඉතින් මෙව පිළිබඳව ආර්යනාථර මම නොදකපු නාහපු ඒ විශේෂයේ අධ්‍යක්ීම් නැති කෙනා සත්පුරුෂෙක් නොදැක්ක සත්පුරුෂ ධර්මයේ දන්නේ නැති සත්ව හැසිරෙන්නේ නැති කෙනා මෙව අල්ලගෙන විශේෂයෙන්ම අද වර්තමාන භාවනා ලෝකේ ගත්තාම පුතුමාකාර මේ භෞතික ලෝකයේ තියෙන වස්තු වගේම කතන්දර රාශියක් තියෙනවා. ධ්‍යාන ලැබුවද නැද්ද, තිබිලා පිරුණාද, නැතුව තිබිලා හම්බුණාද, නැත්තම් උප්පත්තියේම මේව තිබිලා දැන් නැතුව හිටියද, මෙන්න මේ විදිහ මත ප්‍රකාශන රාශියක් තියෙනවා. මේ ඔක්කොම අපි සංජානන මට්ටමට කරන හැඟීම් දැනවි දැනීම් එනත හැඳිනීම් රාශියක් තියෙනවා. මේ හැඳිනීම් ප්‍රත්‍යක්ෂයෙන් ඈත් වෙන්න මඤ්ඤණා කරනවා වැඩි. මේවා ගැන කතන්දර කියනවා වැඩි. මේ එක එක ධ්‍යානයක් මම කියලා හිතා ගන්නව, නැත්නම් ධ්‍යානෙ මගේ කියලා හිතා ගන්නව, නැත්නම් ධ්‍යානයෙහි ආත්මය තියෙනවා කියලා තියෙනවා, නැත්නම් ආත්මයෙහි ධ්‍යානෙ තියෙනවා කියලා හිතා ගන්න. ඉතින් මේ මඤ්ඤණා නිසා හරියටම කාම ලෝකේ අපි කාම ආශාවෙන් පෙළෙනවා වගේ මේ රූප ලෝකේ විශාල පිළිම් රාශියක් තියෙනවා. මේ නැත්තමන්ට අත්දැක ගන්න බැරි සම්පූර්ණ පරිචයක් නැති මේ දේවල් පිළිබඳව හීනෙන් දැක්ක දෙයක් වගේ කතා කරලා බාගෙට තැම්බිච්ච යාල ප්‍රකාශ කරන්න යනවා. පොත්පත් කියනවා, බණ කියනවා, කිව්වට පස්සේ එව්වා මේ ආර්යනාස දැකපු නැති සත්පුරුෂයන් දැකපු නැති කට්ටිය මේක තමන්ගේ හීන ලෝකෙට මේක සම්බන්ධ කරන මඤ්ඤණා කරනවා. අන්නේ මඤ්ඤණා කිරීමකින් බලනකොට මේ මඤ්ඤණා මේ දරත මේ පරිලහ තියෙන්නේ භාවනා ලෝකේ විතරයි. මේවට තමයි භාවනා පිස්සු කියලා කියන්නේ. භාවනා කරන්න ගියාම ඇති වෙන පිස්සුවක් කියන්නේ. ඕක භාවනා නොකරන අයට නෑ. එහෙම නැතුව මේ කාමයේ පිටිපස්සේ යන කෙනාට ඕක නෑ. මේ මනසට වෙලා තියෙන්නේ අල්ලන්න පුළුවන් දෙයක්. එක්ක සල්ලි, එක්ක සූදුවක්, එක්ක ඉස්ටි දූර්තයක් මොකක් හරි එකක් මිස මේක නෑ. ඒ නිසා මේ භාවනා පිළිබඳව හෝ නැත්නම් මේ චිත්ත tatta පිළිබඳව එක එකනාගේ මතිමතාන්තර දැන් අද භාවනා ලෝකෙ පිරීලා තියෙන්නේ. එක එක ගුරුවරු එක එක જાති කතා කරනවා. ඒ වගේ ගුරුවරු පිටපස්සේ යන ගෝලියොත් එක එක જાති කතා කරනවා. ඒත් මේක අපිට බලාපොරොත්තු වෙන්න නරකයි. මේක සංසිඳියාවක් එයි කියලා. මොකද මේ සංජානන ටිකක් විතරයි මෙතන තියෙන්නේ. හැඟීම් ටිකක් විතරයි. නමුත් හැඟීම් නිසා මේක තන්නේ කරම නැති දෙයක් නෙවෙයි. මොකද සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා භාවනා කරනකොට චිත්ත tattව දියුනේ නේ ආකාරයටද ඒ විදිහට ලෝක වෙන් වෙනවා. මේක මනුෂ්‍ය ලෝකේ, ඊට පස්සේ දිවි ලෝකේ, ඊට පස්සේ බ්‍රහ්ම ලෝක වශයෙන් වෙන් වෙනවා. ඒ බ්‍රහ්ම ලෝක වල tattve මෙහෙදි අත්දකපු කෙනාට විතරයි මරණයන් මැත්තේ නිවන් දැක්ක නැත්නම් ඒ බ්‍රහ්ම tattvete යන්නේ. ඒ නිසා මේ ලෝක වශයෙන් අත්දකින්න කෙනා හෝ අත්දකපු කෙනා මූලධර්ම කියවන කෙනා අතර ගනුදෙනුවක් වෙන්න හරීම තිනීඩ අඩු. සංනිවේදනයක් වෙන තිනීඩ අඩුයි. මොකද මේ සංජානන නිසා. ඒ මොකද ඒ ධ්‍යාන ලැබීම නොලැබීම මාන්නයත් එක්ක සම්බන්ධ කර ගන්නවා. දෘෂ්ටියත් එක්ක සම්බන්ධ කර ගන්නවා. තණ්හාවත් එක්ක සම්බන්ධ කරගෙන ඒකිනෙකත් ආරතියන් හදා ගන්නවා. නමුත් ඒක මේ හරියට දන්නවනම් අනිවාර්යයෙන් මෙහෙම කරදර විය යුතු නැහැ. ඒක මේ විදුලිය පිළිබඳව ඉලෙක්ට්‍රොනිකස් ඉලෙක්ට්‍රික් ඒ වගේ 120 230 400 ඕන මට්ටම් තියෙන ඕන විදිහට වැඩ කරයි. හැබැයි යෙලියෙල මට්ටම් වලට යනකොට දැන් නැතුව අත ගෑවොත් ආයෙත් පස්සේ සමාව ඉල්ලන්න වෙලාවක් එන්නේ නැහැ. ඉවරයි. ඒ වගේ තමයි මේ ධ්‍යාන මට්ටම් වලට යනකොට ඒක උත්තරී මනස ධර්ම වලට වැටෙන්නේ. ඒ උත්තරී මනස ධර්ම තියෙදි කාට හරි අපි තියෙන කෙනෙකුට නැහැයි කියලා චෝදනා කරොත් ආර්ය උපවාදයට වැටෙනවා. දන්නේ නැහැ. තියෙන කියන එක නා ඒක කියා පාණ්ඩයන්නේත් නැහැ. ඒක නිසා මේ ශේෂ්ත්‍රයේදී අපි දන්න සුතුමේ ඥානියක් තියෙනවනේ. සුතුමේ ඥානිය අපිට දැනගන්න පුළුවන්. ඒ වගේ මේක අපිට ලබන්න බැරි සම්පූර්ණ වෙන ලෝකයක් කරගන්නත් නරකයි. භාවනා කරන්න අනිවාර්යයෙන්ම වලට ගිහිල්ලා තියෙනවා. නමුත් අර මැණික් අතගාට මේ අහවල් මැණික කියලා අඳුනන්නේ නැති එකම තියෙනවානේ. මේක පත්ම රාගේ, මේක නිල් මැණික, මේක රතු මැණික් කියලා අන්නේ වගේ මේක අඳුනන්නේ නැතිකම අසුතවත් පුතත් ජනකෙ වැඩි. සුතවත්තරිය ශාවකය අත පුච්ච ගන්න තියෙන දන්න. ඔත අද්දකපු කෙනා තමයි තේරෙන්නේ මේක බොහොම ඉක්මනට වෙනස් වෙන නිකන් වලාකුළු කැහැඩයක් වගේ එකක්. අහවල් හැදී අහවල් තැන තියෙනවා එහෙමයි කියන්න බෑ. ඒක පාවෙන දෙයක්, ඒක වෙනස් වෙන සුද්ධයක්. ඉතින් ඒ නිසා ඒ බ්‍රහ්ම පළවෙනි බ්‍රහ්ම ලෝක තුන බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම. ඊට පස්සේ තමයි මේ කියන ආභස්සර දිවි ලෝකේ ලැබෙන්නේ. එතකොට දෙවෙනි ධ්‍යානයට යන කතාවයි මෙතන කියවෙන්නේ. දෙවෙනි ධ්‍යානයට යනකොට විතක්ක ਵਿਚාර දෙක නැහැ, ප්‍රීතිය ප්‍රකට වෙලා. නමුත් ඒකෙත් දැන් මේ සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේ තියෙන ආභස්සර දිවි ලෝකේ විතරයි. නමුත් ඒ දිවි ලෝකෙට මේ උත්කෘෂ්ට ඕමක මධ්‍යස්ථ කියන මට්ටම් තුනකට වැටෙනවා. පරිත්තාබ, අපපරිත්තාව, අපමානාව, ආභස්සර කියලා. ඉතින් ඒ තුන අතර වෙන සෝහෙන එක ඒව හරි අමාරු. ඒ වගේ ඒකත් කියන්න තියෙන්නේ බලවෙන් ධ්‍යාන ඉඳලා හොඳට ධ්‍යාන වඩලා දෙවෙනි ධ්‍යානට වදිනකොටම සමවදිනකොටම විශාල වශයෙන් ওই කියන ආභස්සර ස්වරූපේ පේන හොඳට වර්ණවත් වෙලා පේන. එතකොට මේ විතක්ක ਵਿਚාරයක් තියෙන බව, වේදනා හිතිලි සද්ද තියෙන බව පලාතකවත් නැහැ. නමුත් ඒක හොඳට පදං වේගෙන එනකොට තමයි තේරෙනවා මේක ප්‍රථම ධ්‍යානට වැඩිය බොහොම උත්කෘෂ්ටයි, සුඛනම්යයි, සෞම්‍යයි, සුභයි. නමුත් තාම කය වේදනා තියෙනවා. තාම සද්දත් නැහැ. තාම හිතිවිලි තෙන්දිද තියෙනවා. මේ හිතිවිලි එනවනම් ධ්‍යාන වෙන්න බෑ. මේ විදිහට තිබ්බේක ඔද්දල් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සමහරෙකුට උත්කෘෂ්ඨකට යන්න බෑ. ඔද්දල් එකේ මධ්‍යස්ථිකේ ඉන්න පුළුවන්, නැත්නම් ලාමක වෙන්න පුළුවන්. කොහොම හරි දෙවෙනි ධ්‍යානෙට ගියත් දෙවෙනි ධ්‍යානෙ ඉඳලා සාමාන්‍ය කියලා පැයක කාලයක් තමයි වශී භාවයට ගන්නෙ. හොඳට උත්කෘෂ්ඨ වෙනවා නම් පැයකමාරක් ඉන්න පුළුවන්. සාමාන්‍ය මට්ටමේ පැයක් පුළුවන් කරගන්න බැරි නම් ඉන්න පරිසරය හොඳ නැත්නම් විනාඩි 30 35 කරලයක්. ඒ වගේ මට්ටම් ආශිස ආද ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තියෙනවා. ඒ අනුව මේ දිව්‍ය බ්‍රහ්ම ලෝක තුනක සඳහනක් මේකේ තියෙන එකක් කියලා, ආභස්සර කියලා. අන්නේ ඒ தත්ත්වය ආවට පස්සේ ඒකත් හරියට තමන් උපෙල්ලද ධනියක් වාගේ, ඉඩමක් වාගේ මේකත් එක්ක අල්ලන කතන්දර ගොතන. ඒ කතන්දර ගැටීම නිසා භාවනා පිසු ලෝකයක් තියෙනවා. නමුත් මේක පිළිබඳව බුදුහාමතුරු දැකලයි මේ කතා කරන්නේ. මේ Hindu ආගමේ තියෙනවයි කියලා කියනවා. හැබැයි වෙන කෙනෙක් කියනවා Hindu ආගමට විරුද්ධව නැගී හිටපු ශ්‍රමණයන් ගාව තමයි මේක තිබ්බේ. එහෙම නැත්නම් ආජීවකයන් අතර මේක තිබුණා. එහෙම නැත්නම් ඊජාතර පොයත තිබුණා. මේට බොහොම සමාන එකක් සුද්ධ කුරාණෙත් ලියවිලා තියෙනවා. මේට බොහොම සමාන විස්තර තෝගයක් ඔය බයිබලයේ නොවුනට අනිකුත් ගොස්පල්ස් වල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම හැම ආගමකම තියෙනවා. මුස්ලිම් වල තියෙන එක ගොඩක් වෙලාට තියෙන්නේ ඔය සූෆිසම් වල. ඒ ලස්සනට විස්තර කරනවා මෙහෙමයි වාඩි වෙන්න ඕනේ, මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට බලනකොට පේනවා මේක මානවයාට අයිති මානව දැනුමක් මිස බුද්ධ ආගමට සීමා වෙච්ච එකක්, Hindu ආගමට සීමා වෙච්ච එකක් නෙවෙයි. එහෙම සීමා වෙලා බුද්ධ ආගමට තිබුණත් බුද්ධ ආගමින් උඟ දෙනේ දන්නේත් නැහැ. තමන්ට ඒක හැම වෙලාවෙම උට ගන්න පුළුවන් පින. එහෙම නැත්නම් ඒ ප්‍රභාවයේ තියෙන බව දන්නේත් නැහැ. ඒ නිසා අපි ගොඩක් කරලා මේක පිළිබඳ මඤ්ඤණා කරනවා. මේ මඤ්ඤණා කරන පටන් අරගත්තොත් මේකත් කාමයේ වගේම කෙලෙස් ඇති කරන්න පුළුවන්. කාමයේ වගේම ගැටුමක් ඇති කරන්න පුළුවන්. හිතට පරිලාය ඇති කරන්න පුළුවන්. නමුත් ඒක දීලා තියෙන උගන්ලා තියෙන පරිලාය ඇති කරන්න කෙලෙස් ඇති කරන්න නෙවෙයි. දැනගෙන හිටියොත් මේ ධ්‍යාන මට්ටම් තියෙනවා. ඒ ධ්‍යාන මට්ටම සමතේ නොකිරුවාට අරමුණක ඉබේම අනායාසයෙන් අරමුණ පවත්වන්න පුළුවන්කම නිසා අපිට දැනෙනවනේ ස්පාසුවක් කියලා එකක්. අන්නේ ස්පාසුව තුළ තමයි ප්‍රීතිය වැඩි වෙන්නේ. බුදුජානනාථේ සඳහන් කරන්නේ සස්ත්‍රි වැවිලා තියෙන කුඹුරක ඒ වැවෙන කාලේ පිටුගුණේ හොඳ නිසා කොයි තනකොළෙත් නිල්ල ගන්නවා. ඒ වෙලාවේ තනකොළ කවන අරගුණ තනකොළ කවන්න ගොපල්ලා. අර තනකොළ කණ්ඩත් අර භෝගේ නොකණ්ඩත් භෝගිට අරසා වෙන විජයට රකින්න නැත්තම් භෝග හිමියෝ ගොපල්ලට හිරි අර කරනවා. එනිසා හරක් ටික බලා ගන්න ඕනේ වනාතේ කණ්ඩ භෝගිට කන්න ඇති වෙන. නමුත් ගොනා හරකා හරි ආශයි භෝගේ කන්න. මොකද ඒක හොඳට නිල්ල හැදිලා තියෙන නිසා ඒකට නොකණ්ඩ රකින්න එක ගොපල්ල නිතරම එහා ගහගෙන ඉන්න ඕනේ. හරක් කණ්ඩත් ඕනේ භෝගේ නොකණ්ඩත් ඕනේ. නමුත් මේක තමයි සත්‍ය පටන් ගන්න කොට ඇති. අපි අපේ කාම අරමුණට යන්නේ නැතුව තමන්ගේ අරමුණේම හිත පවත්තන දෙනවා. හිත හැබැයි හරකා භෝගේට අදිනවා වගේ කාම අරමුණට අදිනවා. මෙහෙම මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අපේ කුඹරේ කෙතේ භෝග අසන් නෙළුවට පස්සේ මොකද වෙන්නේ කියලා බුදුහාමර කියනවා. ඊට පස්සේ අරකුන්ට නිසිනින්දේ ඉපනල්ල කණ්ඩත් පුළුවන්, නීරේ කණ්ඩත් පුළුවන්, වනාදේ කණ්ඩත් පුළුවන්, ඕන දෙයක් කන්න පුළුවන්. එතකොට ගොපැල්ලට තියෙනවා අනායාසින් ඔය පිටුරු මඩුවටලා ෆ්ලූට් එකක් ගහගෙන ඉන්න එකයි තියෙන්නේ. අන්නේ වගේ අර විතක්ක ਵਿਚාර නැතුව අර මුනේම හිත පවතිනකොට සක්මණේ වුණත් සක්මණ කෙරෙනවා. තම හොඳටම දන්නවා ඉඳගෙන නෙවෙයි ඉන්නේ ඇවිදින්නේ කියලා. බොහෝම පහසුවක් තියෙන. ඒකට මේ වමද දකුණද මුලද මැද වැද මොකක්වත් හොයන්නේ නැහැ. හැබැයි ඒකේ යම් කිසි විස්රාමයක් ලැබෙනවා. පරියන්කෙත් ලැබෙනවා. ආන් ඒ වගේ වෙනකොට කියනවා හිත විතක්ක ਵਿਚාර දෙක නැහැ. බොහොම සැහැල්ලු ගතියක් ආභාසර ගතියක් තියෙනවා. ඒකෙත් මට්ටම් තියෙනවා. මේ අනුව මේ තත්ත්වෙ පිළිහෙන්නේ නැතුව මේ පරිලෝකියොත් ඒ බ්‍රහ්ම ලෝකවල උපදිනවා. නමුත් මේ කාම ලෝකේ නැති මේ ප්‍රශ්න ටික තියෙන්නේ භවනා ලෝකේ විතරයි. ඒකෙත් එක ප්‍රශ්නයක් කරගන්නේ අසුතවත් පුතුජනය මඤ්ඤණා කරන කෙනා. මෙවුවා හංගින්ද යනවා. ලැබුණොත් හොඳයි, නොලැබුණොත් පාඩුයි, අසවලාට තියෙනවා මට නැහැ කියලා. නමුත් ඒකේ සාමාන්‍ය පොදු කියන්තිල ඕනම කෙනෙකුට ඒකට යන්න පුළුවන් ප්‍රභවයේ තියෙනවා. හැකියාව තියෙනවා. ඒක මේ පළවෙනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයෙන් වෙන් කරලා දෙවෙනි ධ්‍යානය අඳුර ගන්න එක. එහෙම නැත්නම් ඒකේ තියෙන උත්කෘෂ්ට මැදේම ඕමකමට වෙන් කරලා අඳුර ගන්නවා කියන එකයි තියෙනවා කියන එකයි වෙනස්. ඒක හරියට බැත ගිට ගත්තට ඒක අහලා මේ පිට කාටුව මේ කාටුව මේ බැත කියලා මෙන්න මේක පිටරට හොඳ කෑල්ල පිටර වී වලට හොඳ කෑල්ල කියලා වෙන් කරගන්නේ හැම ගොයියටම බෑ. ඒක දන්නේ උගා පැරණි ගොවියෝ තමයි. ඒ නිසා පිටර වී ඕන නම් අපි යන්නේ බලා තින්න දැනුමුත් එක්ක ආවට ගිහිල්ල වල තමයි පිටර වී ටිකේ. ඒකට ගෙවන්නේ සල්ලි වලින් නෙවෙයි ගැත්ත ප්‍රමාණය වගේ එකහමාරක් දෙන්න ඕනේ කන්නේ කපුවට පස්සේ. ඒකහමාර දෙනකොට පිටර වී වලින්ම නෙවෙයි දෙන්නේ සාමාන්‍ය වී වලින්. නමුත් ආපහු දෙනකොට පිටර වී විශේෂයි. ඒ මොකද යා ඒක දන්නවා ඒ පිටර වී වලට ගන්නකොට උගක් කාලවට හරකගෙම පාගලා ගන්න. මැෂින් වල දැම්මොත් බීබී ඇටේ කැරිරෝ. දැන් නම් හිතර කරන්න අමාරු දැන් කරන්න මැෂින් එක විතරයි. ඉතින් ඒක නිසා මේ අස්සන ගත්තට අස්සන වර්ග කරනවා කියන එකයි මෙතන සඳහන් කරන්නේ. ඉතින් ඒක සාමාන්‍ය මේ එදිනදා ජීවිතයේ අවුල් බර වගකීම් සහිත කෙනෙකුට කරන්න අමාරුයි. ඒක වෙන් උනත් කරන්න අමාරුයි. ඊට පස්සේ මේක ඇටි වෙන්න ලැබෙන්න ඕනේ. මේ ධ්‍යාන සුඛය ඇතිවෙන්න ලැබිලා මේකේ තාරාතිරම් තියෙන බවත් අද තියෙනක හෙට නොලැබෙන බවත් නමුත් මේකේ යම් ඡායාවක් තියෙනවා. පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ වෙන් කරන්න පුළුවන්. දෙවෙනි ධ්‍යානෙ උත්කෘෂ්ට ඕමක මජ්ජිම කියලා තුනකට වෙන් කරන්න පුළුවන්. ඒක තමයි මේ සම්පජඤ්ඤය කියලා කියන්නේ. වෙන් කළා හඳුනාගන්නේ. අන්නේ හඳුනා ගන්න එක අපි හඳුනාගත්තත් නැත්නම් නටන පස්සේ කියලා උපදින දිව්‍ය ලෝක නැත්නම් බ්‍රහ්ම ලෝක තීන්දුව වෙන්නේ එකෙන්. ඒක කර්ම නියාමයට වැටෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මෙව්වා ලබල මේ බ්‍රහ්ම ලෝකවලට යන්න හදනවට වෙනුවට මේක පාදක කරන ඊගාව ධ්‍යානට යන්න ගත්තොත් එnde මේ රූපයගේ තියෙන කක්කල මේ රූපණ ලක්ෂණේ අඩුවෙන්න පටන් ගන්නවා. එතකොට මේ ආභසර දිවි ලෝකේ සුභකින්නක දිවි ලෝකේ බාටපත් වෙනවා නැත්නම් තුන්වෙනි බ්‍රහ්ම ලෝකේ බාටපත් වෙනවා. ඒකෙත් තියෙනවා අර වගේ අපමාන සුභ සුභකින්නක. එහෙම නැත්නම් මේ පරිත්ත සුභ අපමාන සුභ සුභකින්නක. ඉතින් ඒකෙත් අර්ථ ඡායාව හරි අමාරුයි. නමුත් මෙතන ගියාර පස්සේ මනුස්ස ලෝකෙට තියෙන ඉහළීම සැප ලැබෙනවා. ඒ මනුස්සයාට මේ සුඛය මුල් කරගත්ත උපේක්ෂාව මුල් කරගත්ත ධ්‍යානයකට යන්නේ. එතකොට මේ බ්‍රහ්ම ලෝකේ කියන්නේ මෙහෙම එකක් වගේ කියලා හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඒ තෘතිය ධ්‍යානයට සමවදිනකොටම තියෙන නැවුභාවය. නමුත් කල්යනෝට කල්යනට එකක් ටික ටික උද්දල් වෙනවා. ඒත් ඒක වශී කරලා ඒකේ ඉන්න පුළුවන් නම් දැක ගන්න පුළුවන්. එතකොට ඒකේ දෝෂයක් එනවා. පළවෙනි දිහාට වැඩි ආසාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක මොකද ඒකේ අර කර්කශකත්වය අඩුයි. සුඛය තමයි ගොඩක් වෙලා තියෙන්නේ. සුභ සුභ කින්නක සුභය ආකින්න වෙලා තියෙනවා. හැම තැනම වැළුවොත් හැමදේම සුභයි. ඒ වගේම පරිසරයේ වශයෙන් උත් එයාට හිත දෙන්නෙත් නෑ මේ කාම භෝගින් එක ඉන්නේ. පුරුසු පුරුෂත් එක්ක ඉන්නේ. එයා පුළුවන් තරම් තල්ලු වෙන්නේ නැත් සත්පුරුෂන්දියාවට. ආර්යනාචල දියාවට. එيشා මේක ලැබුවට පස්සේ අපි කිව්වොත් සුභ කින්නක දිවි ලෝකේ, ධර්ම ලෝකේ තාදාල තුන්වෙනි ධ්‍යානෙ කොකමාරි ඒක හදිහට උත්තම සුඛභෝගී කාර්යයක් වගේ ඒක පුරුසු වහ බාරවල ගිනියන්න බෑ. ඒකට වෙනම හයිවේස් හදා ගන්න ඕන. ආණ්ඩු හයිවේ සදන් ආසමකත ඒගොල්ලන්ගේ කාර් සාමාන්‍ය තැන්වල ගෙනියන්න බෑ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හයිවේ හදනවා. ඉතින් ඒ හදුවට වශයෙන් හරි සැපයි. හොඳ හයිවේ එක ගිහිල්ලා ලස්සන ගෑන් ළමයෙකුත් ළඟ වාඩිලා ඉඳද්දී හොඳ කාර් එකක් යනකොට කාට දාඩම් බැරි ඉතින් ලංකාවේ මේවා තියෙනවයි කිය. නමුත් අර කණ්ඩ ඉදා වේලාම්බ කරගන්න බැරි ගොවිය ගෙවන බතු වලින් තමයි අපි මේ හයිවේ හදන්නේ. මේ මනුස්සයාට එදා වේල තාකා ගන්න නැහැ මහන්සි වෙන මනුස්සයා. ඉතින් ඒ වගේ සුභකින්නක දිව්‍ය ලෝකේ වුණත් හදාගත්තට පස්සේ ඒක නඩත්තු කෙනෙක් හරි අරණ්‍යගත රුක්ක මූල ශුන්‍යකාරෝ ලේසි. ඉතින් ඒ නිසා අසුතවත් පුතු ජනෙක් හිතන කරන්න බෑ කිය. නමුත් ඒ මනුස්සයා බැරි නෑ. එයාගේ මනසේ තියෙනවා මේ ප්‍රභවය. නමුත් ඒකට පරිසරය අපි කියනවා නම් සප්පාය කරුණු අනුග්‍රහ කිරීම කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්නේ කිසිම පාඩම් පන්තියක උගන්වන්නේ කිසිම දෙමව්පියෙකු උගන්වන්නේ ඒක හැබැයි ඒ ප්‍රභවය තිබුණට ඒකට යන පාර තියෙන්නේ ආර්ය විහාරේ පමණයි ආර්ය ලෝකෙ පමණයි. ඉතින් ඒකට යන්න අවුරණ එක තමයි මේ කාම ලෝකෙ දියුණුව කියලා කියන්නේ. මේක දියුණුවෙන් අර පැත්තට යන්න දෙන්නේ නමුත් ඒ මේ හිතේ තියෙන ප්‍රභවය නැති කරන කාටවත් බෑ. ඊට පස්සේ තමයි ඒක නා රූප ලෝකවල තියෙන අවසානේ එහෙම නැත්නම් ආස්වාස පස්සේවසෙවත් නොදැනින රූප ලෝකෙට යන්න අරමුණු කරපු අරමුණවත් නොදැනින සිවුම් මට්ටමට යනවා. එතකොට උපේක්ඛා ඒකාග්‍රතා සහිත චතුත්ථ ධානයේ නැත්නම් සති උපේක්ඛා සහිත චතුත්ථ ධානයම ආර්ය මන්සන්දි වශයෙන් පෙන්නන්නේ. එතෙන්ට ගියාට පස්සේ තේරෙනවා ඒක මේ තාම නිස්සාරය කරලා ගත්තනේ වෙන් කරලා ගත්තේ නැති ඊතර කියන මේ ඉන්ධනය මේ ලෝකේ හැම වෙලාවෙම පැතිරලා තියෙනවා. වාතයේ තියෙනවා ඊතර යම් ප්‍රමාණයක්. ඒක එකතු කරපුවාම පෙට්‍රෝල් වලටත් වඩා හොඳයි. ඒකේ දහනය වුණාට පස්සේ ඉතුරු වෙන දෙයක් නැහැ. අන්නේ ඊතර වාගේ හැම තැනම තියෙනවා. නැත්නම් අල්ලලා බලන්න ගණී බහණය කරගන්න බෑ. එහෙනම් පෙට්‍රෝල් ටිකක් වගේ. ඒක හරිම වාෂ්පශීලී. ඉතින් මේ චතුත් අධ්‍යාන තත්ත්වයට ගියාට පස්සේ මේ අපල මට්ටමට ගියාට පස්සේ මේ මනුස්ස ලෝකෙක තියෙන ගැටුම් නැති බැඳීම් නැති උපේක්ෂා සහගත රූප ලෝකෙ තියෙන අන්තිම සියුම්ම ඒකට සමානට අරූපෙට කිට්ටු කරනවා මාය මායිමට යනව නැත්නම් ඒකේ සුකුම රූප කියලා සඳහන් කරනවා. ඉතින් මේ මට්ටමට යනකොට ඒ පුද්ගලයාගේ ඕලාරික අත්පටිලාභේ මේ කය සිවුම් වෙලා ගිහිල්ලා මනෝමය මට්ටමටපත් වෙනවා. එයාගේ අද්දික වාගත්තම එයාට අහීන ඉන්ද්‍රියෝ දැන් ඉන්ද්‍රියයක්වත් නැති වෙලා නැහැ. සබ්බංග පච්චංග සමංගී මුළු ඇඟේම අංගබසක ටික තියෙන හැබැයි ඒකේ හිව නැල්ලක් වගේ පේ. ඒක නිකන් චිත්‍රපටයක නෙගටිව් එකක් වගේ තියෙනවා. ඇත්තට ඇටිවත් ඒ ආයේ කොලාටික අත්පටලාභේ වාටපත් වෙනවා. හැබැයි ඒකේ ඉන්න තාක් කල් පේනවා ඉන්ද්‍රයන් අහීනේ හීන වෙලා ගිහිල්ලා නැහැ. ඉඳුරන්ගේ ලීන භාවයේ තියෙනවා. හීන වෙච්ච තත්ත්වයේ තියෙනවා. හෙවණල්ල තියෙනවා. ඒකට අරමුණු වෙන සද්ද රූප ගන්ධ රසත් ඔක්කොම තුනි වෙලා ගිහිල්ලා තමයි තේරෙනවා කටයුතු ඔක්කොම සිද්ධ වෙනවා. හැබැයි ඔක්කොම කරන කටයුත්තක හෙවණලක් වගේ පේනවා. ඉතින් ඒක විස්තර කරනවා ඒ චිත්තාර්ථ සාරිපුත්ත පොට්ටපාය සූත්‍රයේ යම් කිසි කෙනෙක් ඒ විදිහට උත්කෘෂ්ඨ මට්ටමේ තියෙන ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානට ගියොත් එයාට ඕලාරික අත්පටිලාවේ වැරෙන්න හිතුවත් මේ ධ්‍යානෙ කැඩෙනවා. ඒක පිළිබඳව සංකාවක්වත් හැකියාවක්වත් තියෙනවා මේකට යන්න බෑ. මේක තියෙනවා නම් ඒකට යන්නත් බෑ. ඒ දෙක සම්පූර්ණයෙන්ම එකිනෙකින් වෙනස්. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ගාවින් වා කීරන් කීරන් මා දදී දදී මා සප්පී කියලා වගේ දිනගෙන් කිරි කිරි වලින් මේ කිරි වලින් තමයි අපි ඒ බෙන්දරු හදාන්නේ. එතකොට දිනගෙන්ලා දිනට කිරි කියන්නේ දෙනකින් කිරි ලබා ගත්තට පස්සේ ඒකට දීකිරි කියන්නේ. හැබැයි කිරිම තමයි දීකිරි බවට පත් වෙන්නේ. දීකිරි උනා පස්සේ කිරි කියන්නේ. ඉතින් ඒ දේ කරගෙන යනකොට අපි යොදේ වෙන් කළා විඳුරුවෙන් කෙරුවොත් විඳුරු වලට දීකිරි කියන්නේත් නැහැ, මේ කිරි කියන්නේත් නැහැ. අන්න ඒ වගේ මේක පරිණාමයට යනකොට එකම පුද්ගලයාට පේනවා තමයි මෙතෙක් හිටපු කාම ලෝකේ අතහැලා රූප ලෝකේ ශීර 100ක්ම ගිල ගත්තාම කාම ලෝකේ පිළිබඳ හිතුවත් මේකට ඉහළ තිබ්බා වගේ. මේකට විෂ බීජය. මේක තියෙන්නේ සුකුමයි අහීනේන්ද්‍රයයි හිඳුරන් හීන වෙලා ගිල්ල නැහැ. තප්පංග පච්චංග සමංගී සමංගී අංගපසංග සේරම තියෙනවා. හැබැයි ඔක්කොම නිකන් පොල්ලො දෙයක් වගේ එහෙනම් හැඳි කැඳ හැඳි ගෑවිලා වගේ තියෙන. ඉතින් ඒකට කැමති නැහැ කාම භෝගියා. එයාට ඕනේ අතපය විසි කරගෙන ගා බැනගෙන කියා පාන ගතිය. ඉතින් ඒ නිසා ඒ ධ්‍යාන මට්ටමින් ඉඳන් යට ලෝකෙ ගැන හිතුවත් මේකට ඉහෙඳ තිබ්බා වගේ. ඒක නිසා මේ පුළුවන් තත්වයට එහෙම නැත්නම් අපිට තියෙන මේ ප්‍රභවය බුද්ධාදී උත්තමයන් වහන්සේලා පුදුමාකාර විදිහට ගරුත්වයකට සලකනවා. මිනිස්යන්ගේ කලාතුරකින් කෙනෙක් මේකට ගිහිල්ලා සමවැදලා ගත කරා. මොකද ඒකට ගියාට පස්සේ නිතරම ජයක් ලැබෙන නිසා කවුරුත් එක්ක ගහපා දෙන්න කවුරුත් නැහැ. මම අයිය වෙන්න විදියක් නැහැ, පාටි දාන්න විදියක් නැහැ, අල්ලපු ගෙදෙට කියා පාන්න විදියක් නැහැ. ඒ කියා පාන හැම වෙලාවෙම ධ්‍යාන කරනවා. ඒ නිසා මේක ලැබුවට පස්සේ තහනපත්තු කරල බුසලකින් වහලා තිබ්බා වගේ. එලියක් එන්නේ නැහැ. එහෙම නැත්නම් ගොළුවෙක් දකපු හීනයක් වගේ. ඌට කියා ගන්න ඕනේ කියා ගන්න බෑ. ඉතින් මේ ටික තමයි මේ චිත්ත භාවනා ලෝකේ තියෙන සත්‍යතාවයක්. ඉතින් ඒක විද්‍යාව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන හිටිය පෞගේ දවසල. මොකද ඒක ඉඳුරංගෙන් ඔප්පු කරන්න බැරි නිසා. නමුත් දැන් පේන්න පටන් ගත්තා විද්‍යාවෙන් මොන තරම් කියලා පැමිණුණත් ඒක මේ චිත්ත විවේකේ ලැබපු කෙනා ඊට වැඩිය කිසිම ආමිෂයක් නැතුව ඉහළම සැප විඳිනවා. ඒ නිසා අද විද්‍යාඥයන්ට ලොකු ඊර්ෂාවක් ඇති වෙලා තියෙනවා. මේ බටහිර මිනිස්සු මෙච්චර ලොකු ලොකු දේවල් හදාන ජුලියේ ඉඳ හැදුවට එන්න ආතති වැඩෙනවා. එන්ඩෙන්ඩ පිළිකා වැඩේ. එන්ඩෙන්ඩ සිවිදින සාගන. මේ ධ්‍යාන භාවනා කරන මනුස්සයා මොනක්වත් නැහැ විදුර්තියක් කරන ගහක් වල වාඩි වෙච්චාම. ඌ ඒක ලබනවා. අනික කාටවත් ගන්න පුළුවන් අනික කවුරු ක්‍රමේ දන්නේ නැහැ. ඒක නිසා අර විද්‍යාවෙන් හොයාගත්තට ගිහිල්ලා යන්න හදන සියුම් තැනට එහා ආමිෂ නැති කෙනෙක් යනවා දකින්නට අද අපි ප්‍රතිච්ච ලෝකේ ඔය බටහිර සහ නැගිනිට අතර සංවාදයේ කියලා ඔකට කියනවාද. ඒක නිසා කොච්චර ඉහළට ගියත් හේමන්තට යන්න පුළුවන් ප්‍රමාණයට එහා ප්‍රමාණයක් ආධ්‍යාත්මික ලෝකේ යන්න පුළුවන්. නමුත් ඒක ගියාට ඉන්න බැරිකමයි ප්‍රශ්න. අපිට ආයේ ගෙදර ගෑණි මතක් වෙනවා. රැට කණ්ඩ හිතෙනවා. ඊට පස්සේ ආරයරේ මාර කියා පාන්නේ හිතෙනවා. සංසන්දනය කරන්න හදනයි කරන හැම වෙලාවකම අර ලබා ගත්තට පිරිසුදු දොවාගත්ත කිරි ටිකට කොම වැටුනවා වාගේ. ඉතින් ඒ නිසා මේක න මඤ්ඤණා කරනවා කියන එක වැරද්දකුත් නැහැ. මේ මොකද හේතුව මේක උසස් තත්ත්වයක්. නමුත් මේ මඤ්ඤණා කිරීම නිසා මේ ධ්‍යාන මගේ මේක ආශ්‍රය කරේ අපේ මේක හරියට නැහැ මට විතරයි කියන්නේ ආදි වශයෙන් ගන්න ගිය ගමන් ඒ මේ නෑ පලිකින් අල්ලව වගේ වෙනවා. අල්ලන්න බෙල්ලේ නෑ පලිකින් අල්ලගත්ත පස්සේ කන. ඉතින් ඒ නිසා ධ්‍යාන ලබා ගත්ත අයටත් අනික් අයට වැඩි ඉක්මනින් ශීධින සාගන්න හිතෙනවා. මෙච්චර ලස්සන හම්බෙන්නේ කාද නැහැ කියලා. නමුත් ඒක නෙවෙයි මේ විස්තර කිරීමේ අදහස. අපි ඒක පාදම කරගෙන එහා පැත්තේ තියෙන අරූප ධ්‍යානට යන්න පාදම කරගන්නවා මිසක් රූපේ ගවන් කිරීම මේ ලැබපු තැන නතරලා කූඩාරම් ගහගෙන පාටි දම තමයි ඉන්නේක නෙවෙයි. ඉතින් ඒක තමයි කාම ලෝකෙත් කරන්නේ. දැන් මේ කතා කරන්නේ කාම ලෝකයේ සිදුවෙන කේවනල් රූප ලෝකයේ සිදුවෙන හැටි. මේක සිද්ධ වෙන්නේ භාවනා ලෝක. මේක සිද්ධින්නේ අභිනිෂ්කරපු ලෝකේ. අභිනිෂ්කමණය කරපු ලෝකේ. එහෙම නැත්නම් කාමයෙන් විචිත යෝගීකත් ඔක්කොටම හම්බ වෙන්නේ නැහැ. ඒ කොච්චර දරුණුද නැත්නම් වරදවා ගන්නද කිව්වොත් දේවදත්තගේ සම්පූර්ණ විනාශයේ හේතු නෙමෙයි ටික. එයාට පුළුවන් වුණා රූප වශී කරගන්න. ඊට පස්සේ එයා ගිහිල්ලා රජුරෝ සම්පූර්ණයෙන් නතු කරගත්තා. නතු කරගෙන ඉවරලා උඹ රජුම්මල් රජවයන් මම බුදුම්මල්ල බුදු වෙනවා කියන මට්ටමට යනකම් ඔලමල කමක් ඇති කරගත්තා. ඒකේ ඉන්නේ නෑ එයාට ඒ දක්ෂකම නතු වෙනවා. ඒ නිසා වඳුරට අහුවෙච්ච දැලිපිහෙ වාගේ මේක ලැබෙන කිනාට ඒ අවශ්‍ය සත්පුරුෂ සංසේවනයේ ආර්යනාචල දැකීම ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය ඒ වගේම හික්මීම වගේ දේවල් නැති වුණොත් කෙනෙක් විනාශ කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේක. අද බටහිර ලෝකේ ඒ තියෙන ලොකුම ප්‍රොජෙක්ට් තමයි අවතාර ලෝකේ. අවතාරය කියන එක මෙහෙන් ඉගෙනගෙන එයා හදනවා දරුණුම ආයුධයක් අරගෙන නොපෙනී යන්න පුළුවන් කෙනෙක්. එතකොට ඕනේ ජනාධිපති කෙනෙක් කරන්න පුළුවන්. ජනාධිපති කාටියට යන්න පුළුවන්නේ මුරකරට අහුවෙන්නේ නැතුව. ඉතින් මේ දවස්වල අවතාර හදනවා. ඒක තමයි අද බටේර තියෙන හැම චිත්‍රපටයක්ම ඒ අවතාරයක් මුල් කරගත්ත. ඉස්සර වගේ මේ V shape එකට බොඩිය තියාන ජේම්ස් බොන්ඩ්ලගේ මස්ල්ස් පෙන්නේ නෙවෙයි. මේ සියුක්ෂම ලෝකෙ ගිහිලා කතා කරන දේවල් තියෙන්නේ. ඉතින් ඒකට හේතුව මොකද? මනුස්සෝ මේ ධ්‍යාන ධර්ම තව කෙනෙක් නසන්ඩ රටවල් අල්ලන්ඩ ලාභ සත්කාර ලබන්න හිතා ගන්න. ඉතින් එතකොටම පේනවා අසුචි භාජනයකටයි කිරි දෝන. කිරි දෝල අසුචි දානවා කියන එක නෙවෙයි. අසුචි භාජනයට කිරි දෝන. ඒකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේකට යනකොට තමයි සත්පුරුෂ සංසේවනේ තියෙන්න ඕනේ, පත්‍රි උපදේශ වාසයක තියෙන්න ඕනේ, සද්ධර්ම ශ්‍රවණේ තියෙන්න ඕනේ, ඉන්ද්‍රිය සංවරේ තියෙන්න ඕනේ. එතකොට මේ ලැබෙන ටික රැකේ. එහෙම නැතුව මෙව්ව තිබුණයි කියලා හරියන්නේ නැහැ. මෙව්ව නැති පරිසර තිබිලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙව්වයි තියෙන්නේ මේ එක එක කාම ලෝකේ යහපත තියෙන මේ රූප ලෝකේ නැති දෙයක් මවාපාන ධාතන දෙයක්වත් බුදුජානක වාසේ ගුඪ ධර්ම කතා කරන එකක්වත් නෙවෙයි. මේවා තියෙනවා. මට්ටම් තියෙනවා. හැබැයි අපිට ස්පර්ශ කළ ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්න්නේ මනසේ. ඒ දේ කරන්නත් ඉල්ලුපමණින් බෑ, පිංකල පමණින් බෑ. ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙනවා. ගියහට වැඩිය වැදගත් දේ තමයි දැන් මං ඉන්නේ කොතනද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්නේ. ඒක හරියට ආස්වාද ප්‍රසාර හිත දැම්මට ඒක වටිනකම තමයි මම මේ ප්‍රස්වාසයේ නෙමෙයි ආස්වාසයේ ඉන්නේ කියලා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ. දැන් මං ඉන්නේ ප්‍රස්වාසයේ ආස්වාසයේ නෙමෙයි කියලා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ. ඒක සංනිවේදනය. අපේ තියෙන දුර්ලභම අපිට ඒක වෙන් කළා කියලා ගන්න බැරි කම. එහෙම නැත්නම් පරිච්ඡේද ඥානෙ නැතිකම. එනිසා මේ පිළිමද කතා කරන පේනවා අපි මේ ප්‍රශ්න ටික තියෙන භාවනා කරන ලෝකෙට විතරයි කාම භෝගියෝගාවේ ප්‍රශ්නේ. එනිසා මේ ප්‍රශ්න කාම භාවනා ප්‍රශ්න කියලා අපි විශ්ි කරන්න යන්න එපා. නමුත් මේක අඬුවෙන් අල්ලන්න. අඬුව තියාගෙන අත පුච්ච ගන්න එපා. සයපය අල්ලනකොට පලිකින් අල්ලන්න හොඳ නැහැ. බුදුසෙන්ස අපිට කියලා දීලා තියෙනවා. එනිසා ධ්‍යාන භාවනා කරන්න. ධ්‍යාන වඩන්න ඕනේ. එහෙම නැත්නම් සම්සාත්‍ය වඩනකොට මතු වෙනවා. මතු වෙනකොට ඇති හැටි කියනවා මිසක් අපි දන්නේ නැති සංජානනයක් මේකට දාන්න ගිය ගමන් හඳුනා ගැනීමක් කරන්න ගිය ගමන් එතෙන්දි තමයි පටලැවෙන්නේ. ඉතින් කිව්වොත් මට පතරේ ධ්‍යාන ලැබුණයි කියලා කියනවා. ඒක ගුරුවරයාත් ඔව් කිව්වට පස්සේ ඉතින් අර දෙන්නම වැරදි මතයක් වෙන්න ඇති සාතික් කරනවා. එමුනි මට දැනෙන්නේ මෙච්චරයි. මට ඉස්සෙල්ල භාවනා කරපෙ ගානායාසින් භාවනා වෙනවා. එතකොට මට මම ගමනක් ගිනිනා වගේ තේරෙනවා කියලා කියන්නේ සාමාන්‍ය behavior. එතකොට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මේ මාසේ ඇත්තටම කරලද කියන්නේ. එහෙම නැත්නම් මේ පොත්වල බලලා තියෙන එකක්ද කියලා. ඒ නිසා මේ පොත්වල තියෙන දේවල් නරක නිසා නෙවෙයි. නමුත් පොත්වල තියෙන දේවල් අපි අඳුරන සංජානනය හරහා හැඳිනීමක් හරහා මේ හැඳිනීම හැම වෙලාවෙම සත්‍ය නෙවෙයි. ප්‍රත්‍යක්ෂයෙන් ඒක උරගාල බලනකොට ගමන විනාශ. ඒක නිසා මේ අඤ්ඤෝ ආවසෝ ගතකස්ස මග්ගෝ කියලා තියෙනවා. නැවැත්ටි පාර ගියේ කනාගේ කතාව විනාශ. ගියේ කනාගේ නැති කෙනා පොත පෙරලා. ඒ නිසා භාවනා කරගෙන ඉනකොට කෙනෙක් දිහා ආනකොට හෝ කාටර කියනොට තමයි ප්‍රත්‍යක්ෂයට බරව කියනවා හරි අහිංසකයි. එහෙම නැත්නම් මේ සංජානන නිසා මේ ධ්‍යාන නෙවෙයි, රූප ධ්‍යාන නෙවෙයි, කාම ලෝකේ උනත් පටලවා ගන්න ඉන්නවා. ඔක්කොගම තියෙන එකම පාරලාවි ලේකම චපල ගතිය එහෙම නැත්නම් වංචනික ගතිය. නමුත් ඒක සඳහා ඔක්කොමලා අනිවාර්යයෙන්ම ඇත්තක වාහන කියලා වළිය වැටෙන්න ඕන කමක් නැහැ. සර්වච්ඡන්සි පෙන්ලලා තියෙනවා. මේවා ලැබුණට මේක සමතේ කියලා නම් කරන්න හදිස් වෙන්නත් එපා. ඊජී නැවත නැවත කරන්න පුළුවන් නම් අනුපස්සනා කරන්න පුළුවන් නම් තමයි ඒකේ තමන්ට බුද්ධියක් ලැබෙන්නේ. ආන්නේ විදිහට කරන ගමන් තමන්ට මේ ඇතිවිච්ච දේ පුතේ පළපුරුදු නම දානවට වඩා තමන්ට වැටහෙන ක්‍රමේ තමන්ගේ භාෂාවට වැටෙන ක්‍රමයට දැම්මොත් අහගෙන ඉන්න කෙනාට සෑහෙන දුරට සාක්ෂි වෙන්න පුළුවන්. එහෙම නැතුව මට පළවෙනි ධ්‍යාන ලැබුණා දෙවෙනි ධ්‍යාන ලැබුණොත් ඇත්ත නෙමේ බොරු නෙමේ කියන්න බෑ. නමුත් වචනයක් විතරයි අහුවෙන්නේ. එනිසා භාවනා කරන කෙනාට සමථ විපස්සනා කියලා වෙන්කරන්න උත්සාහ කරාට ඒක තමන් වශයෙන් බලනකොට ඒක එච්චර වැදගත් නැහැ කියන එකයි මම කියන්නේ. සතිය දිගට තියෙනවනම් වර එක සමත අධ්‍යක්ම ලැබුණා නම් එයා සමාන අවිපස්සනා අධ්‍යක්මක් ලැබුණා. ඊට පස්සේ ආයේ ඒක නරපසේ ආයේ සමතේට යනවා. ඉතින් මේ දෙකේ හැපි හැපි තමයි මේ ගමන යන්නේ. කියන්නේ සතිය ගැඹුරට යනවනම් සමති කියලා කියනවා. ගැඹුර සතිය පැතිරෙනවනම් විපස්සනා කියනවා. ඉතින් මේ සතිය වැඩෙන්න බෑ ගැඹුර සහ පැතිරීම කියන දෙක නැතුව. ඒකේ ස්වභාවය. ඒ නිසා අපිට කරන්න තියෙන පැතිරණයකට සතුටු වෙලා ගැඹුරට කැමති වුණොත් අපි විපස්සනාට කැමති වෙනවා. යථාභූත ඥානයට කැමති නෑ. සමතයක් නෑ. සමාධියක් නෑ. නැත්නම් අරමුණේ ගිලීගෙන ගත කරන සමාධියට කැමති වුණොත් ඒකාග්‍රතාවයට යථාභූත ඥාන දර්ශනේ පැත්තෙන්ද පැතිරීම නැති වෙනවා. ඒ නිසා යෝගාවචරය මේ දෙක හරියට තේරුම් අරගෙන තමන් දැනට ඉන්නේ එකට කැමති එකට කැමති බව තේරුම් අරගෙන මේ ඇතිදී ඇති හැටි වශයෙන් ප්‍රකාශ කිරීමේ කොකචින විසමරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක ඇත්තනම් වෙන්නේ මේ සීලානුගහිතේ සුතානුගහිතේ නෙවෙයි සාකච්ඡානුගහිතේ. හරි වැදගත් මේ වගේ දේවල් අපේ ඉලියට අරගෙන ෂියුම් දේවල් තමයි එදිනදා ජීවිත වැදගත් නෑ තමයි. ඒකදී අපිට මේ ඇතිවිච්ච තත්වය ඇතිවිච්ච හැටියෙන් ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපිට ඒකේ බුද්ධියක් තියෙනවා. අනිවැනි භාවනා කරන කරනට අවශ්‍ය කරන වූ සම්පජඤ්ඤය ඇති ඇති ප්‍රකාශ කිරීම සහ ගමට අවශ්‍ය කරන ආත්ම විශ්වාසය සඳහා මේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතෙන් නැවත කරනවා. සිරි දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු ස්වයං වහන්සේ සාදු කල්‍යාණ මිත්‍ර මිත්‍රේනි අපිට මෙතෙන් සිට පුළුවන් ධර්ම සාකච්ඡාවකට ලැබෙන්න ස්වාමීන් වහන්සේ අපිට ඒ දේශනාව තුළින් ඉස්මතු කර දුන් කාරණාවන් සම්බන්ධ කරගෙන මම හිතන්නේ මේ අවස්ථාවේදී අපිට මූලික වශයෙන් සිදු වෙනවා අපි අතර සාකච්ඡාවක් පවත්වන්න. ඒ මතුවෙන ප්‍රශ්න වලින් අපිට කිසියම් අපහසුති ඒ කරගන්න පැහැදිලි කරගන්න අපහසු දෙයක් තිබුණොත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු කළ වෙනත් අවස්ථාවකදී සඳහන් පිළිතුරු ගන්න කල්යාණ මිතුරු මුත්‍රාන් වෙනුවෙන් මම උත්සාහ කරන්නම් උන්වහන්සේ සම්බන්ධ කරගත්තම මම මේ අද සාකච්ඡාවට ආරම්භයක් වශයෙන් මම විශේෂයෙන්ම චිත්‍ර මහත්මිය ඒ වගේම දිල්රුක් මහත්මයා සේන මහත්මයා ශ්‍රීමති මහත්මිය අතුල් පිරිසක් ඉන්නව සම්බන්ධ වෙලා අනිත් කල්යාණ මිතුරු මුත්‍රාන් මම නම් සඳහන් නොකරාට රෝෂන් මහත්මයා ඒ පිරිසක් ඉන්නවා. ඉතින් එයාට පුළුවන් එකතු වෙන්න. මම සාකච්ඡාවෙන් අද දේශනාවෙන් බොහෝ දේවල් ඔළුවට ගත්ත දේවල් තිබුණා. නමුත් අපි කිසියම් පිළිවෙලකට කතා කළොත් මට හිතෙනවා උන්වහන්සේ මුලින් මතක් කළා අර මේ අපි ධ්‍යානයන් ගැන කතා කරන්න කට්ටිය අකමැති කතා කරන්න හොරයි. එසේ නමුත් ඒ වගේම මතයක් තියෙනවා මේ සමත භාවනාව වලට උරුම දෙයක් ධානය කියන්නේ විපස්සනාවට නැහැ කියලා. එසේ නමුත් ඒ ධානයන් ස්පර්ශ නොකර ප්‍රඥාවක් ලැබීමක් සිදු වෙන්නේ නැහැ කියන කාරණාව උන්වහන්සේගේ දේශනාව තුළින් ඉස්මතු වුණා. අර දුර්මේ ස්වාමීන් වහන්සේගේ පොත් පිංචේ ඇසුරෙන් කියපු කතාවෙන්. ඉතින් කෙසේ වෙතත් අද මම මිය ගියොත් මම අද ඉපදෙන්නේ මම මේ දැන් පුරුදු කරලා තියෙන සිත පවත්වලා තියෙන තැනක ලෝකයක කියන දේ මගේ ඔළුවට ආවා. එහෙම ඉතින් නිර්වාණ සම්පූර්ණ ප්‍රඥාව ලැබුවේ නැත්නම් ඉතින් ඒ අනුව අපි යම් යම් විදිහට හිතාගෙන හිටියත් අපිට මඤ්ඤණා කරන්න පුළුවන් මම මේ දාණයට සම්බන්ධිනවා එහෙම නැත්නම් මම මේ තැන්වල ජීවිත ලැබේ කියලා මඤ්ඤණා කරගෙන ඉන්න පුළුවන්. කෙසේ වෙතත් මම අවධානය යොමු කරගන්න හදන්නේ මේ ධානයන්ට සමවැදුණු කෙනෙකු ඒක අර මේ වශී කර ගන්නවා කියන අර්ථයෙන් උන්වහන්සේ සඳහන් කරා. මේ වශී කර ගැනීමක් සිදු විය යුත්තේ කොහොමද කින්දේ, කොහොමද මේ වශී කිරීමක් සිදු වෙන්නේ කියන කාරණාව මොහොතකට අවධානය යොමු කරගන්න කැමතියි. මම කැමති ශ්‍රීමති මහත්මියගෙන් ආරම්භයක් ලබා ගන්න. ධ්‍යානයක් වශී කරනවා කියලා අපි නැවත නැවත ධ්‍යානයට සමවැදීමක් කරනවා කියන අදහසයි තියෙන්නේ. එතකොට ධ්‍යානයක් වශී කරන අර පහක් කියලා කියනවා ආවජන සමාපජන ස්ථාන පත්‍යවෙක්කන අරිස්ථාන ඒ ආකාරයට. ඉතින් මේ ඒ කියන්නේ තමන් කැමති වෙලාවට ධ්‍යානයට සමවදින්න පුළුවන්. ඊට පස්සේ ධ්‍යානයේ මෙතෙක් වෙලා ඉන්නවා කියලා ඉන්න පුළුවන් දක්ෂතාවය ඇති කරගන්න ඕනේ. මේ තරම් වෙලාවක් ඉඳලා මේ තරම් වෙලාවකින් ඥානෙන් ඉවත් වෙනවා කියලා අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඊළඟට ඥානෙ ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඥානේ ඥානාංග ඒ ආකාරයට තමයි මම දැනගෙන ඉන්නේ. ඥානයක් වශීකරනවා කියලා තිරන් කරනවා. දෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. බොහොම පිං ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට මතක් කළා. අපි අර ශ්‍රුතමේ වශයෙන් දැනුවත් හරි වැදගත් පොත්පත්වල තියෙන දේවල් ඒවා සත්‍යයක්ම තමයි, සත්‍යයක්ම වෙන්න පුළුවන්. ඉතින් අපි ඒවා ඒ විදිහට කතා බහ කරනවා. ඒක එහෙම වෙන්න ඕනේ, සාකච්ඡාවක කමක් නැහැ. එසේ නමුත් යම් කෙනෙකුට පුළුවන් නම් තමගේ අධ්‍යක්ීම තුළින් යමක් එකතු කරන්න මෙතෙන්දී ඒ අපි ඉතාම අගේ කරනවා. ඉතින් ඒ ලැබුවා වූ ධ්‍යානයක් ප්‍රථම ධ්‍යානය කියලා අපි කල්පනා කරොත් ඒ ධ්‍යානය මොන ආකාරයකද ඒක වශීකරණයක් කර වශීතාවයක් ඇති කරගන්න කියන කාරණාව මං චිත්‍ර මහත්මියට තුමෙන් අපිට ඇහෙන්නේ නැහැ. චිත්‍ර මහත්මිය පුළුවන් තරම් ළඟට එල කතා කරන්න. තරම් දැනුමක් නැහැ. වාසිකේ පිළිපදින් මිස්කේ පුයේදී වන් විදියට සයනසමේ නම් දීම වැදගත් නැහැ කියන එක වගේ තේරුම් අරගෙන තියෙන සංඥාන්ත. ඒ නිසා මේ මොන ධානයේ ඉන්නවද මේ කොතනද කියලා ඒව ගැන ඒ තරම් තේරීමක් ඇති වෙන්නේ නැහැ සංඥාන්ත. නමුත් ඒ විදියට දැන් ආනාපාන සතිය කරනකොට හුස්ම රැල්ලට හිත යොමු කරගෙනනකොට සාන්නාංශ මේ ක්‍රමක්‍රමයෙන් මේ හිතේ ඇති වෙන සංසිඳීම, ඒ කියන්නේ දේවල් දොරවල් අරම ගැන, දරුවෝ ගැන, ඒව ගැන එන අදහස් එහෙම දැකලා ඒ දේවල් වලින් ඒව ඒ මොහොතේම වගේ තේරලා සාන්නාංශ සමහරක් වෙලාට ඒවයි හිතෙනවා මේක වෙන්න ඇති මේ කාම ලෝකේ මේ කාම ගුණ කියන්නේ මේ කියලා ඒ විදිහට වගේ. දැන් ඒ අර භාවනා කරන්න ගියහම තමයි මේ වගේ තැනකදී තේරෙන්නේ අර දේවල් එක ගැටෙන්නේ නැති උනාට සාන්නස් මේවා කොහොමද කාම හිතට එනවද කියලා. ඒ ආදි වශයෙන් ක්‍රමක්‍රමයෙන් මේ දේවල් එහෙම දකින්නේ නැති වෙන නිශ්ශබ්දතාවයක් තමයි සාවිනාස දැකලා තියෙන්නේ. මේ වචන වලින් නම් මේ විදිහට කියන්න තේරුමක් නෑ. තේරුම් ගන්නයි තේරුවන් සරණයි චිත්‍ර මහත්මිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අපිට ඒ සඳහා ප්‍රතිචාරයක් ලබා ගන්න වෙන්නේ පසුවයි. මේ අවස්ථාවේදී මම හිතන්නේ සම්බන්ධ කරගන්න බැරි කමක් තියෙනවා. එහෙමනම් මම කැමති ගෞරවනීය දිලරුක් මහත්මයාටත් යොමු වෙන්න. අපි විවිධයට විවිධ අත්දැකීම් ඇති නිසා අපි දැන් තේරුම් අරගෙන ඉන්නවා අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ධානයන්ට සමවදින අවස්ථාවක් තියෙන පුළුවන් භාවනා කරන කෙනෙක් නම්. එහෙම නැතු මේක අපි හැමදාම සාකච්ඡා කර කර ඉන්න කය නම් එහෙම වෙන්න හේතුවක් නැහැ. කතා කරගෙන හිටිපමණින් එහෙම කරන කෙනෙකුට වෙන්න පුළුවන්, ධානයකට සමවදින කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වෙන කෙනෙක් සමහරවිට තමන් නොදැනුවත්ව ගිය තැනක් දන්නේ නැතුව ගියා වෙන්නත් පුළුවන්. එතෙන්ති අසෘතවත් පුතක් කියන කෙනාම ස්වාමීන් කියුණා ඒ මට්ටමට. මට ඒ ගැන නම් ස්වාමීන් වහන්සේකින් නැවත සම්බන්ධලා අහගන්න ඕනේ. අසෘතවත් පුතක් කියන කියන්න පුළුවන් දේ මට උඩත් කියලා දෙයි. නමුත් මේ කෙසේ වෙතත් අපි කවටත් තේරෙනවා ඒ නැවත නැවත සමවදින්ට නැවත නැවත ඒ තත්වයන් ස්පර්ශ කරන්න හැකියාවක් නම් දිනු කරගත යුතුමයි කියන කාරණාව. ඉතින් මම කරුණාවෙන් නැවතත් දිලරුක් මහත්මයාට වෙන කැමතියි ඔබතුමාගේ ඒ පිළිබඳව අත්දැකීමක් අප සමග බෙදා ගන්න. තිරුවන් සරණයි. මහත්මය අනික් කල්යාණ මිතුරු එන්න දෙනා කිව්වා වගේ මට යන්නේ එහෙම විස්තරයක් කියලා කතන්දරයක් වශයෙන් නම් කියන්න තරම් එහෙම එන්න පුළුවන් කමන්නේ නැහැ. ඒක හේතුවක් තියෙනවා. ඒක තමයි දැන් ස්වාමීන් වහන්සේම ඒ දේශනාවදී පැහැදිලි කරන්නේ හිතවිලි මේ කාමසිතුවිලිත් එක්ක මේක කරන්න බෑ. ඉතින් අර ඩිරෙක්ටඩ් එහෙම මේ යොමු වෙච්ච සිතුවිල්ලක් සිතුවිලි එනවාද ඊටකොට. ඉතින් ඒක එහෙම වුණාම ඒක අර අමුතු ආයිත් හරියටම මේක කතන්දරයක් වගේ ගොඩනගන්න හරි අමාරුයි. භවනා අත්දැකීම්. මොකද ඒවා අත්දැකීම් මම මේවා ගොඩනගලා අනිත් අයට කියන්න ඕන කියන අදහසකින් කවදාවත් භවනා කරන්නේ නැහැ. ඉතින් ඒක එහෙම සිතිවිලි යන්නේ එහෙමයි. ඉතින් අපි කරන යවන පැත්තර තමයි හැදෙන්නේ. ඉතින් ඒක නිසා එහෙම මට නම් කියවන්නේ නැහැ. නමුත් කවුරු හරි එහෙම අහනවා නම් මම මෙන්න මේ භවනා කරගෙන ගියා මෙන්න මේ වගේ තැනකදී මෙන්න මෙහෙම අවස්ථාවක් තාවක් මොකද ඒ වගේ වෙලාවක කොහොමද කියලා එක විශේෂ කෙදයක් මම අත්දැකලා තිනවනම් මට පැත්තට යොමු කරලා සමහර විට ආයි ඒක මතක් කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැතුව මට මේ කතන්දරයක් වගේ මේක මෙහෙම එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක බද්දක් තරමේ ඒක තමයි කියන්න තියෙන්නේ. දලුවත් මහත්මයාට තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. ඔව්, අර ගොළුවෙක් දැකපු සිහිනයක් වගේ කියන වචනයක් ගෞරවණ ස්වාමීන් වහන්සේ මතක් කළා. ගොළුවාට ඒ සිහිනය ගැන කියාගන්න බැරි වෙන දෙයක් කියලා. ඉතින් ඒ එක්කත් එක්ක පුද්ගලයාට ආවේනික දෙයක් හැටියට තමයි මම හිතන්නේ තේරුම් ගත්තේ. අපි උන්වහන්සේ කියනකොට හැම සිහින දකින්න හැමෝම ගොඩුව වෙන්නේ නැහැ. සමහර සිහින දකින්න හැටියට කියන්න පුළුවන් කමුත් තියෙනවා. ඒ වගේම ගෞරවණ ස්වාමීන් වහන්සේ මේ දේශනාවේදී අපිට වෙනත් දේශනාවලදී බොහෝ විට කියනවා මේ කිසියම් කෙනෙක් භාවනාවක දිලකන අත්දැකීම වචනයට හරවල කියන්න පුළුවන් වෙනවා නම් ඒ අත්දැකීම ඒක ඒක හරි ඒක පුහුණු කළ යුතු දක්ෂතාවයක් කියලා. එහෙම නැත්නම් ඒක එහෙම විය යුතුයි කියලා මම ඒ ගෞරවණ ශානවසේ කියපු දෙයි මම හිතනවා. චිත්‍රමත් මේ කොයි වෙලාවක ආලා ඇති කියලා මම මතු කරපු ඒ කාරණාව ගැන පමණක් මට පොඩ්ඩක් ඒක එම්ෆසයිස් ගන්න චිත්‍රමත්. ඔබට මේ දේ අහලා තියෙනවා නම් උන්වහන්සේ දේශනා කරනවා. අනේ කරුණාකරලා ඉස්සරහට එන්න ඔබ කතා කරනකොට නේද මම හැම වෙලේම එඩිට් ගන්න වෙනවා. දැන් මම මේ එහෙම කරන්න කියන එක. උන්වහන්සේ එහෙම කියනවා. ඇත්තටම උන්වහන්සේ කියපු දේ මතක නම් අපිට උන්වහන්සේ කිව්වා මෙන්න මේ විදිහට. ඔත්තේ දැනුමත් ප්‍රත්‍යක්ෂයක් කියන්නේ සම්පූර්ණ වෙනස් දෙකක් කියන එක. ඒක අපිට මතක තියාගන්න ඕනේ. ප්‍රත්‍යක්ෂයේ කියනකොට උන්වහන්සේ කිව්වා මේ පුද්ගලයා ඉතාම අහිංසකයි කියලා. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. දැන් උන්වහන්සේ උදාහරණයකට අපිට කියපු දේ තමයි ජාන්ති කෙනෙක් කිව්වා මම දෙවෙනි ධානය ලැබුවා මම පෙර වෙලා දෙවෙනි ධානය හිටියා කියලා. ඒක නියම දෙවෙනි ධානය ලැබපු කෙනෙක් කතා කරන වචනක්. මේ පුද්ගලයා කතා කරන්නේ බොහොම අහිංසකයි කියලා උන්වහන්සේ කිව්වා. අනේ එතනයි මම හිතන්නේ දැලුවත් මහත්තයා අහන්නේ. මොකද භාවනාවකට අපි වාඩි වෙනකොට ඇත්තටම උන්වහන්සේ අපිට හැම වෙලාවකම දෙන අවවාදි තමයි මේ මොනවා හරි කරන්න හිතාගෙන වාඩි වෙන්න එපා. මම භාවනා කරනවා කියලා හිතාගෙන වාඩි වෙන්න එපා. මේ වෙන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්න කියලා. ඉතින් එහෙම බලාගෙන ඉන්නකොට ඒ තමන්ට ඇති වෙන අත්දැකීම් උන්වහන්සේට කියන්න ඕනේ අපි. මේ කියන විදිහෙන් උන්වහන්සේට පුළුවන්කම තියෙනවා අපිට තේරුම් කරලා දෙන්න මේ මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ. එතකොට උන්වහන්සේ අපිට දැනුමත් එකතු කරලා ඉගෙන කියලා දෙනවා. ඒ ඇරෙන්න අපි භාවනාවකට වාඩි වෙනවම ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. මොකද නිබ්බාන නිවන කියන දේ ගැන අපි තේරුම් අරගෙන ඉන්න විදිය හරියම වැදගත් වෙනවා. ඒ ගැන ඒක ලබන්න යනවා කියලා හිතන් වාඩි වුණත් භාවනාවේ මම එතන ඒකත් ඒක ලැබීමට තියෙන මුසුමුසුකමක් හෝ අපහසුාවක් වෙන්නේ තියෙනවා කියලා. ඒ සියල්ලෙන්ම තොර වෙලා බොහෝම නිෂ්කලංකව වාඩි වෙලා සිදුවෙන දේ දිහා බලාගෙන හිටියොත් ඇත්තටම ඔය වචන වලින් තොරව අත්දකින දේ ඉතාමත්ම වෙනස්. මේ සම්බන්ධයෙන් අපි කලින් දවසෙත් කතා කරා. එක එක භාවනා යෝගින් කියන විදිය එක සමහර අය කියනවා ඒ ඇයට මෙන්න මේ විදියට දැනනවා. හුස්මට හිත තියාගෙන ආනාපාන සතියයි කරේ මේ වගේ මෙන්න මේ වගේ දැනුණා කියලා. එතකොට මේ දැන් අපි හිතමු මේ විදිහට කියපුව අපි කලින් කතා කරපු දෙයක් වෙන කෙනෙක් කිව්වා මේ විදිහට මේ ඔළුවේ හිරි දුවනවා වගේ දැනෙනවා. ඇඟේ හිරි දුවනවා වගේ, කුඩි දුවනවා වගේ දැනෙනවා කියලා. ඉතින් ඒක පොතේ නෑනේ. ඒක පොතේ අපිට කියලා නෑ මෙහෙම හිරි දුවන්න ඕන, කුඩි දුවන්න ඕන ඇඟේ කියලා නෑ. නමුත් ඒ කතා කරන දෙයින් ඒ සිදුවෙන මොකද්ද කියන එක තේරුම් ගන්න අපිට ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා. ඉතින් උන්වහන්සේ ප්‍රශ්න කරනවා මේ විදිහට ඒ භාවනා නියෝගයක් ගැන. ඒක කරදරයක් වුණාද භාවනාවට? එහෙම නැත්නම් ඒක භාවනාව දියුණුවක් කියලා දැක්කද? ඉතින් මම හිතන්නේ එතනදී උන්වහන්සේ උත්සාහ ගත්තේ මේ දේ තේරුම් ගත්තද, මේ මොකද්ද අත්දැකෙන්නේ කියලා තේරුම් ගත්තද? මොකද මම කියන පුද්ගලයා තේරුම් ගන්නනේ මේ ඔක්කොම කරන්නේ. මේදී තේරුම් ගත්තද? එහෙම තේරුම් ගත්තනම් මේක සතුටක් වෙනවා, භාවනාවේ දියුණුවක් කියලා. එහෙම තේරුම් නැතුව ගියා නම් උනාසාර කීපිතේද ඒ අසිතොත් හිතන්ජන් භාවයේ හෝ ඒ වචන වලින් මම තාවතවත් කියන කැමති නෑ. සමහරක් ලඟ අපේ ඒ දැනුම මදිකම වෙන්න පුළුවන් වෙනවා. ඉතින් තවත් දුරට එහාට යනකොට තවත් කෙනෙක් කියන්න පුළුවන් සාමනාස මේ විදිහට වුණා මෙන්න මේක කියලා විකම හිතෙනවා. සාමනාස මේ අපි හිතමු උදාහරණයක් විදිහට කිව්වා කියලා මේ ධාතු වල ගුණයක් කියන එක තේරුම් ගියා කියලා. එතකොට අර පොතේ නෑ මේක කියලා. ඒක උන්වහන්සේ අපිට කියන්නේ මේ ප්‍රත්‍යක්ෂයේ පොතේ වෙනුම කියන සම්පූර්ණම වෙනස් දෙයක් කියලා. මම හිතන්නේ අපි ගාම් තුරට දැන් දෙවෙනි ධානයේ කොහොමද අපි ගොඩක් වෙලා ඉන්නේ කියලා අහනකොට අපි එතන බලාපොරොත්තු වෙන්නේ පොතේ දැනුම කියලා හිතෙන්නේ. නමුත් ප්‍රත්‍යක්ෂ වෙනකොට දැන් අපි හිතමු භාවනා කරනකොට අපි පොතෙන් දන්නවා පළමු ධානයේ තියෙන මේ විදිහට මේ විකක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා. ඉතින් මේ දේවල් අත්දකින්න විදිහ අපි දැකලා තියෙනවාද? එතකොට අනේ අත්දැකීම කිව්වොත් උන්වහන්සේ අපිට තේරුම් කරලා දෙනවා. එහෙමනම් මේක උන්වහන්සේ වචන වලින් දෙන්නේ නැහැ අපිට. එහෙම ප්‍රථම ඥානෙ ඉගෙන ඥානෙ හිතේ කියලා. නැන්සේ අපිට ඒක එහෙම ඒ අහපු ප්‍රශ්නේ අහපු පුද්ගලයාට තේරෙන විදිහට උන්වහන්සේ ඒකට උත්තරේ දෙනවා. ඉතින් සමහරක්ලට ඒ උත්තරේ අනිත් අයට නොතේරෙන්නත් පුළුවන්. නමුත් අර ප්‍රශ්නේ අහපු එකනට හොඳට තේරෙන විදිහට උන්වහන්සේ අවවාද කරනවා. මේ ඒක අපි දැක්කේ මොකද්ද කියන එක තේරුම් ගන්න කොහොමද කියන එක. මම හිතන්නේ මේක වැඩි යමක් බලාපොරොත්තු වෙන බලපෑම අහන්න සමා වෙන අඩුපාඩුවක් තරම් තේරුම් ගන්න. තේරුම් ගන්නයි කමල් මහත්මයා ඔබතුමා යමක් එකතු කරන්න කල්පනා කරනවද? හොඳයි හොඳයි. එතකොට බොම්පින් චිත්‍ර මාත්මිය ඔබතුමේ මතු කරපු කාරණාවන් බොහොම උපකාර වෙනවා අපිට. මේ මම මේ වගේ දෙයක් යොදා ගන්නවා නම් ඒ කියන්නේ කිසිම මේ වගේ ඒ කියන්නේ කිසියම් කෙනෙක් අපි හිතමු ආරම්භක අවස්ථාවේ ඉන්න කෙනෙකු මේ ආකාරයේ කිව්වා වූ විතක්ක විචාර රහිත තත්වයක් වගේ ඒ වචන වලින් කෙසේ වෙතත් පත් වෙනවා කියලා අපි හිතමු. කිසියම් මේ මේ තත්වයකට ඕකට අපි පොතපති ධානය කියලා කියනවා, ප්‍රථම ධානය කියලා කියනවා කියලා හිතමු. එතකොට මේ පොත්ගලයා මුලින්ම කළ යුතු වන්නේ තමන් හිතාමතාම ඒ නිමිත්තෙන් හිත අයින් කර ගැනීමයි කියලා කිව්වොත් ඒ ගැන කුමක්ද චිත්‍ර මහත්මිය කියන්නේ හිතන්නේ? ඒ කියන්නේ මම කිව් දෙතිරුණක් දන්නේ අපි පොතේ වචනෙන් ඒ කියන්නේ භාවිත කරන වචන වලින් කිව්වොත් එම් ප්‍රථම ධානයකට හිතපත් වෙච්ච පුද්ගලයේ මූලික වශයෙන් ආරම්භක අවස්ථාවේදී එයා ඒ හිත එතනින් හිත ඕනෑකමෙන් ඉවත් කර ගන්න ඕනද? චිත්‍ර මහත්මිය භාවනා ගුරුවරයෙක් නොවෙන්න සෑම උපදේශයක් මම කැමති නැහැ. නමුත් දැනට තේරුම් ගත්තම මට්ටමේ ඇත්තටම සතර තැනanse අපිට උපදේශ දෙන්නanse ඇත්තට දැකපු දේ අපිට ඒ දැක්වීමට අවශ්‍ය ඉගැන්වීම් ටික තමයි දීලා තියෙන්නේ. ඉතින් අපි ඒ ඔස්සේ යනකොට අපිට කරන්න කියලා උනාදි කියන්නේ මේ බලන්නේ ඉන්නකොට අපිට පේන්න ඕන දේවල් අපි තේරුම් ගත්තත් අපි දන්නවා අපි දැන් භාවනාවකට අපි හිතමු අපි හිතාගෙනම වාඩි වෙනවා කියලා ආනාපාන සතිය කරනවා කියලා. දැන් අපි වාඩි වුණාම අපි හිතමු අපි ඉතින් බොහෝම උනන්දුවෙන් අපේ මේ මුස්ම ඉහළ පහළ යන හැටි දිහාව බලාගෙන ඉන්න බලනවා. එතකොට අපිට එතනම ලොකු ධරතයක් ඇත්තටම දැන් මොකද මේ ලොකු දෙයක් කරන්න ලෑස්තියෙනවා. මේ ඔක්කොම කරන්නේ මේ ධාරත ගැතිය මේ ටෙන්ෂන් එක නැති කරගන්නනේ. දැන් ওই මුකුත් නැතුව වාඩි වුණාම මේ මනස වැඩ කරන හැටි පේන්න ගන්නවා. මොකද දැන් අපිට අපි දන්නවා අපි බොහොම වමනාවෙන් භාවනා කරන්න වාඩි වුණා. මේ මොනවද මේ හුස්මට හිත යන්නේ නැහැ. නමුත් ලෝකෙ තියෙන ඔක්කොම හිතට එනවා. දැන් ඒක එක වහගෙන ඉඳලා මේ විදිහට මේ දරුවෝ මල්ලෝ වල දරුවල් මතක් වෙනකොට ඇත්තටම අපිට තේරෙනවා මේ කොයි අපි දන්නවා ඒවත් එක්ක ගැටි ගැටි ඉන්නකොට කොච්චර අමාරුවක් තියෙනවද කියලා. දැන් මේ භාවනා කරන්න ආවිල වාඩි වුණාම මේ මනසට මේ අරමුණු වශයෙන් ඉන්නකොට කොච්චර මේ පැලඹිල්ලක් දෙහිත ඇතුලේ. ඒ මොකද අපේ හිතේ තියෙන මේක නෙමෙයි කරන්න ඕනේ කියලා. නමුත් අපි යම් කිසි අවස්ථාවක තේරුම් ගත්තොත් මේ සිදුවෙන දේ දිහා බලාගෙන ඉඳලා තීරුම් ගන්නයි මට ඕනේ කියලා. අනේ එතකොට අපිට අර දරදේ නැහැ. අපි මේ ස්ට්‍රෙස් වෙලා මේක නිමි කරන්න ඕන මම මේ මොකද්ද කරන්නේ. ඒ විදිහට නෙමෙයි ඔන්න තේරෙනවා. මෙච්චරම මොකද්ද මේ කරේ මෙච්චරම ආදෝවදින් දෙකෙන්. මේකට නෙමෙයි ආවේ. දැන් ඒ විදිහට හිතත් එක්ක යාළු වෙනකොට ඇත්තටම හුඟා පහසුයි. හිත නිශ්ශබ්ද වෙන්න ගන්නවා. ඒකට සතර කරනවා කියනවා අපිට ওই දුවන විලවට දෙන්නේ එකක් අල්ලගන්න කියලා. ඒක තමයි මේ හුස්ම ඉර පහළ නැති බලන්නේ. ඒකට ඉන්නකොට අපිට තේරෙනවා අපේ හුස්ම එකක් දෙකක් අපිට පේනවා. ඔන්නයි ළමයේ ස්කෝල් ගියාද ළමයා ගෙදරාවත්. ආයි මතක් කරනවා මම මතක් කරන්නේ ආයි හුස්ම. ආයි ටිකක් කියලා යනකොට ආතල් අපොයින්ට්මන්ට් එකක් තියෙන එකට යනවා. ඉතින් මේකට යන්නේ හිතන ඔන්න ආයෙත් අතන ආවයි කිස්මිනේ. එයාදී වශයෙන් මේ මනස වැඩ කරන හැටි දකින්නකොට අර ක්‍රමස්සනේ ක්‍රමස්සනේ අර අරමුණු ගොඩාක් එක දඟලපු මනස තිබිච්ච අර දරත භාවය ටිකක් අඩු වෙලා අර එකසට එනකොට අපිට තේරෙන එතන තියෙන සැනසීම කොච්චරද කියලා. ඒ සැනසීම ඇත්තටම ඒ විලාවට අපි ඒක ගැන හිතුවේ නැත්තත් කළ යුතු දේ කරගෙන යනකොට ඒ ටිකෙන් ටික අඩු වෙනකොට අපිට තේරෙනවා මේ සිත්තුල අපිට මොනතරම් කරදරයක් කරනවද කියලා. ඒන් අපි දන්නවා සිත්තුල ඇති වෙන්නේ කොහොමද කියන එකත් අපි මනසට ඇති හැම විදිහම තේරුම් අරගෙන කියන නිසා මේ අපේ ඉන්ද්‍රියන් හය ඒ කියන්නේ සලායතන වලින් ගන්න අරමුණු වලින් ඒක හැදෙන හැටි ඒ සිතේ පටන් ගන්න හැටි ඒවා අපි කතා කරලා තියෙන නිසා අපි දන්නවා මේ සිතුවිලි නැත්තම් අපිට මොනතරම් සනීපයක් දැනෙන්නේ හිතට. ඒනික අපි තේරුම් ගත්තකින් අර ගොඩාක් මේක නේද මේක පළවෙනි ධ්‍යානෙ මේක මේවා තියෙන්නේ අපි අර හිත දසංසුන් කරගන්නට වැඩිය සිදුවෙන දේ තුළින් අපිට ඉබේම ඒක අපිට හිතන්න අවශ්‍ය නැහැ මම මේක කරන්න ඕනේ කියලා. මේ මනසේ ඇතුළේ ධර්මතාවයක් කියලා මම හිතන්නේ ඉබේම සංසුන්කමට පත් වෙනවා. එහෙම පත් වෙනකොට අපිට තේරෙනවා මේ ඇත්තටම දැන් අර කලින් මේවා ඇහුණා මේ විදිහට මට දැන් මේ අස්වාගර ඉන්න නිසා මේ තේරෙන්නේ නැහැ. ඒ දකින්න දේවල් නැහැ. රස බලන්නෙත් නැහැ. ඊවෙන මනසට එන ආරම්භන නැහැ. ඒ සුසිති විලියල් නැහැ. නමුත් දැන් මනසින් නැදයට පටන් ගන්නවා කරන්න. එක අවස්ථාවක එහෙම දැනෙනවා මේ මනසින් මා දිනෝ ඒවම ප්‍රොසෙස් කර කර ඉන්නවා කියන එක තමයි තේරෙන්නේ. තවත් ඇති වුණාම එතකොට තමයි අපිට මොන හිතන්නේ තේරෙන්නේ යන්න ඕනේ මේ දැන් තමයි යන්නේ හිත මේ ඇතුළට ඇවිල්ලා තියෙන්නේ කියලා. උනාසේ ඉතාම ලස්සනට ඒවා තේරුම් කරනවා මේ පංචමී වරණ ආදී වශයෙන් නම් දෙලා තියෙනවානේ. මේ පංචමී වරණ ආදී හිතක් මොන වගේද ඒ ආදී වශයෙන් උනාසේ බොහොම ලස්සනට තේරුම් කරනවා. නමුත් අර ප්‍රත්‍යක්ෂයත් මේ වචන කියන්නේ විශාල වෙනසක් තියෙන දෙයක් බව තේරුම් ගත්තු ඒ ප්‍රත්‍යක්ෂය ඇති වෙනකොට යම්කිසි කෙනෙක් දැක්කොත් මෙන්න මේක ප්‍රත්‍යක්ෂයයි කියලා ඒ දෙකේ වෙනස දැකපු දවසට මම හිතනවා විශාල ප්‍රීතියක් ප්‍රීතිය පර්සත්‍ය ආදී දේවල් ඇති වෙන්නේ එහෙම තමයි කියලා තමයි දැනට තේරුම් ගන්න තේරුම් රන්තරණ වලපුණක් මම පොඩ්ඩක් කතා කරන්න බබතුමාගේ ප්‍රශ්නෙට කෙලින්ම මගේ අදහස කියන්නේ. ඔබ තත්පරයක් දෙන්න එක මම මේ ඔබතුමා හොඳයි මම යොමුච්ච එක මගේ තත්පරය මම මේ කාරණා එකතු කළා මම කියන්නම්. අපි හිතමු ලංකාවේ කවුරුත් අපි දන්න නිසා අපි හිතමු නුවර නැගල කොළඹින්දලා නුවර යනවා කියලා අපි කොළඹින්දන් නුවර යනකොට අපි ඉතින් කොළඹින්දන් නුවර පාර කවදාවත් දැකලා දන්නේ නැති කෙනෙක් අපි හිතමු අපේ මේ ඕස්ට්‍රේලියාවේ දුවට වාහනේ දීලා එළවගෙන යන්න කියනවා අපිත් නැතුව හොයාගෙන යන්නකොත් පාර කවදාවත් කියලා නැහැ නේද ඉතින් හොයාගෙන වරද්දගෙන ගිහිල්ලා මාතර පැත්තටත් ගිහිල්ලා හරවගෙන ගිහිල්ලා අයි වැරදි වැරදි පාරවල් ගිහිල්ලා හරවගෙන කොහොම කොහමරි කොළඹ නුවර පැත්තට යන්න දැකෝ කියලා හරි ඒ යනකොට මේ එයා මේ නෙළුම් දෙනිය පහු කරනවා කොවිලරි පව කරයි පව කර බව දන්නේවත් නැහැ ඉතින් ආ ඉතින් නුවරනේ ඉලක්කේ තියෙන නුවර ගැන අහලා තියෙනවා නුවර ඉලක්කේ තියෙනවා ඉතින් දල්තමාලි ගහම දැකලා තියෙනවා පින්තූරෙන් හරි ඉතින් ඒක බලාගෙන යන්නේ ආ ඉතින් නෙළුම් දෙනිය වලින් පව කරනවා දන්නේත් නැහැ ඉතින් එහේ යනවා ඉතින් තාම නුවර ගිහලා නැහැ නමුත් නෙළුම් දෙනිය හැම දැන් පව කරලා තියෙන්නේ නුවර ගිහලා නැහැ දැන් කෑ කරලා හරියට විතර වගේ දැන් ඇවිල්ලා කියලා ඉතින් ඉතින් මේ එච්චරයි ඉතින් ඊට පස්සේ ඒ ගමන ඉවරයි ඒ ගමන ඉවරයි ඊට පස්සේ ඉතින් ආයි වෙන දවසක තමයි ආයි යන්නේ ආයි ඉතින් කොහොම හරි අපි ගිහිල්ලා මෙලම පාර වරද්දගෙන ගිහිල්ලා අපි ගිහිල්ලා එකගෙන ඇවිල්ලා කොළඹ ගෙන තියා ගන්නවා කොළඹ ඉඳන් ඉතින් මෙයා ආයි දවසක යන්නේ යනකොට මේ ආයිත් ඉතින් ওই විදිහටම 20ක් 30ක් ගත කරලා තමයි ওই නෙළුම් දිනේ පහු කරගෙන උතෙන්ට යන්නේ යන්නේ මොකද මේ දාන්නේ නැහැ නෙළුම් දිනේ පහු කරා කියලාවත් දන්නේ නැහැ නෙළුම් දිනේ මේ කොළඹ යන පාරේ තියෙන එකක් කියලා දන්නේත් නැහැ පහු කළ යුතු දෙයක් බව දන්නේත් නැහැ ඒ අර වරද්ද කරලා තමම් කාලේ නාස්ති කරගෙන ඉවත් සිද්ධ වෙයි කියලා හිතනවා ඒ නිසා කිසියම් කෙනෙක් දන්නවනම් කොළඹින්දන් නුවර යනකොට මේ වැඩිපුර ප්‍රකට නැති මන්නේ නෙළුම්දිනේ කියන නම පාවිච්චි කරේ ඒකයි කෑගල්ල මව නැල්ල කියන්නේ නැතුව මේ වැඩිපුර ප්‍රකට නැති තැන් තියෙනවා මෙහෙම සියුම් තැන් හැබැයි ඒව බොහෝ දුර යන්න ඕන ඉලක්කෙට නම් නමුත් පහු කළ යුතුම තැන් ඒක දන්නවනම් මුලින් වරද්ද වරද්ද උතෙන්ට යයි නමුත් පසු වාරි දැනගත්තොත් මේක මේක පහු කළ යුතු තැනක් කියලා ඊගාවට ඒක දැනගෙන යයි අර කාලේ මහා ඒ කැලේ යන්නේ නැතුව නිසි පාර ගිහිල්ලා එතන පහු කරයි පහු කරාට හැබැයි එයා දන්නවා මෙතන මේ මට යන්න ඕන තැනට නම් හරිය දුරයි කියලා දන්නවා ඒ දැනගැනීමක් තියෙනවා ඒ හින්දා එතන නතර වෙන්නේ නැහැ එයා එහෙම ගමනක් යයි සාමාන්‍ය සිද්ධිය ජීවිතේ සාමාන්‍ය සිද්ධිය එතකොට මේ මට හිතෙනවා ඒ විදිහටම තමයි මේ මේ අපිට දැන් අපි අඩු වශයෙන් දැන් අපි පිළිගන්නවා නම් එකඟ වෙනවා නම් ගෞරවනීය මේ අපි බුද්ධ ධම්ම සංඝ කියන අපි සරණ යන ඒ තුන් සරණේ සංඝයා වහන්සේලා අපිට දැන් අපි පිළිගන්න සංඝයා වහන්සේලා අපිට පිළි කියනවා නම් මේ ආකාරයට මේව සමය මේව මේ ධ්‍යාන මට්ටම් පසු කිරීම සිද්ධ වෙන්න ඕනේ නම් වැඩක් නැහැ චිත්‍රමත් වේ කිව්වාගේ නම් වැඩක් නැහැ ඒක හේතුඵල ධර්ම හැටියට ඒක මෙමින් යන්න තියෙන දෙයක් නම් අපි ඒක දන්නව නම් එතන පහසුවක් තියෙනවා කියන දේ තියෙනවා. එතකොට ඒ යන එතකොට ඒක එකපාරටම යන්නේ නැහැ නේ යම් කිසි කෙනෙක් මේ මේ කියන්නේ අසුත්‍ය පුතක් කෙනෙක් භාවනා කොට යොමු වෙලා එයාට එකපාරටම ওই සියල්ලම පහු කරගෙන සමන්ගේ අවසාන ඉලක්කයට යම් ළඟා වෙනවා නම් එතන කිසි ගැටලුවක් නැහැ. නමුත් එහෙම නෙවෙනේ අපිට සිද්ධ වෙන්නේ. අසුත්‍ය පුතක් ගැන හිතේ වාඩි වෙන අපි කාලයක් තිස්සේ මහන්සි වෙමින් තමයි මේක වෙන්නේ. එතකොට ඉතින් මේ මේ මේ ඔය කියනා වූ මේ අප්‍රකට සුළු තැන් පහු කරන කාලවල ඉතින් අද පහු කරයි එකක් ඊට පස්සේ තව අවුරුදු 15කට පස්සේ වෙන්න පුළුවන් ඉතුරු එකට යන්නේ. එහෙම නැත්නම් අවුරුදු දෙකකට පස්සෙ වෙන්න පුළුවන්. ওই විදිහටනේ වෙන්නේ. ඒ නිසා නැවත මේවා නැවත ඒතෙන් වලට යන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි මේ වසීතාව කියන එකෙන් අද දේශනාවේදී ධම්මජීව සම්මාසය අපිට ඉස්මතු කළ කිව්වේ. ඒක ඉස්මතු කරපු කාරණාවක්. ඔබ අපි මතක තියාගන්න ඕනේ. සූත්‍ර දේශනාවේ අද ඉස්මතු කරපු කාරණාවක් ඒක. එතකොට ඒක කිරීම සඳහා මේ එක්තරා ක්‍රමයක් හැටියට තමයි, ක්‍රමයක් නෙමෙයි, එක්තරා නෙමෙයි, අවශ්‍යම ක්‍රමයක් හැටියට තමයි කියන්නේ මේ වසීතාවේ සඳහා ඒක දැනගෙන තමන් මෙන්න මෙතන දැන් පහු කරා කියලා ඒකෙන් ඊට පස්සේ අයින් වෙලා නැවත තමන් එතෙන්ට එන්න ඕනේ කියලා. ඊට පස්සේ ආයි අයින් වෙලා ආයි නැවතේ. මොකද එතකොට තමන් දන්නවා තමන් මේකෙන් අයින් වුණාට මට එන්න පුළුවන්. ඒ කියන්නේ අපි ළමයා, අපි කොළඹ ඉඳන් අනුරාධපුර නුවරේ ආපු ළමයා, එයා දෙතුන් සැරයක් යනවා නම් නෙළුම් දෙනුයි පහු කරගෙන, එයා දැන් දන්නවා දැන් අම්මා තාත්තා නැතුණාත් එයාට නෙළුම් දිනියට එන්න පුළුවන් කියලා කොළඹ ඉඳන්. අඩු ගන්න නෙළුම් දිනියට නුවර යන තාම දන්නේ නැහැ. එන්න පුළුවන් කියලා දන්නා. මොකද කීප සැරයක් ගිහිල්ලා තියෙන හින්දා දැන්. ඒ නිසා එයා නෙළුම් දිනියට එවිලා හරවගෙන ගිහිල්ලා ආයෙනවා. අපි කරන්න දැන් අතට අපේ දුව මේ මෙල්බන් ඉගෙන ගන්න ගියා ටික දවසක් කැම්බ්‍රා ඉඳලා. ඉතින් මම ගිහිල්ලා අයියලගේද හිටියේ. අයියලගේ දිනම් මේ මොනෑ යුනිවර්සිටි යන පාර කීප සැරයක් එයාලව එළෙව්වා. මම ඩ්‍රයිව් කරුවා මම ඉඳි. මොකද පාර පුරුදු කරන්න. ඒ වගේ. ඉතින් මේ ඒ පුහුණුවක් තියෙනවා. ඉතින් හිතාමතා ඉවත් වෙලා එන්න කියලා මේ ඒ දේශනාවල කියනවා. ඒකට තමයි ඇත්තටම උට්ටාණය කියලා කියන්නේ. ඊළඟට මේ එහෙම නැතුණොත් මොකද වෙනවා කියලා කියන්නේ මේ දේශනාවල ඒ ධානනිකාන්තිය එහෙම නැත්නම් ධාන ශුකේ කෙරේ ආසාවක් ඇති වෙලා මේ අර ඒ කෙලෙස් ධර්මයන්ට යට වෙලා ඒ හිත මේ අදාළ ඒ කියන්නේ ඉන්නා වූයේ සමාධිය වලින් පිළිහිමිටපත් වෙන්න පුළුවන් කියන කාරණාව. ඉතින් ඊගාට නැවත ඒ තැනට යොමු වීම තමයි ධානයට සමවැදීම තමයි සමාපජ්ජන වසිතාවයි කියලා කියන්නේ. ඉතින් ඒ අනුව තමයි ඉතින් කොටස් වලට යන්න තියෙන්නේ කියලා මේ පැහැදිලි කිරීම තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අපි ඒක මතු කරන පමණයි. ඉතින් අපි තම තමන් ඉන්න විදිහට කැමති විදිහට බාර ගන්න පුළුවන්. ශ්‍රීමති මහත්මිය ඔබතුමිට වෙන්න. සෙල්ලම් කරනයි අපතම සිතාගේ පක්ෂ මහත්මිය අපේ කල්යාණ මිත්‍රියට ඉතාම කෘතවේදී පුණ්‍ය අනුමෝදනා කරනවා. ඇත්තටම එතුමියගේ අධ්‍යක්ෂින් අවබෝධයෙන් අනුසාරයෙන් තමයි යම් කිසි කරුණක් පැහැදිලි කරලා දෙන්නේ. ඒ ගැන ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. නමුත් දැන් දලුවත්ත මහත්මිය කියපු හපු ප්‍රශ්නේ විදිහට ගදම ගතුමාගේ ධ්‍යානගත මධ්‍යානෙ ඉන්නවා නම් ඒකෙන් අයින් වෙලා ඊටඟ පියවරට යන්න ඕනද කියන අදහසට තමයි මම මේ උත්තරේ දෙන්න හදන්නේ. දැන් අපි වෙන් කරේ නැතිමත් ඉරක් ගහලා සමස්ත විදර්ශනා කියලා දැන් අපි ඔය අහලා තියෙනවා පොතපත ඇතුලෙන් හරි කර්මස්ථාන 40ක් තියෙනවා කියලා සමත කර්මස්ථාන කියලා. එතකොට දැන් බුද්ධානුස්සති වගේ අනුස්සති 10 ඊළඟට නිත්තා පරිණාම විචා උපස්සා ඒවා ඊළඟ දසා සුද ඒ ආකාරයට ඊළඟට අර මේ ධ්‍යාන හතරට එන මේ ඒවා ප්‍රථම ධ්‍යාන කියක් ධ්‍යාන තතිය ධ්‍යාන කසෙත් ධ්‍යාන ඒ විදිහට එම විදිහට කියනවා. එතකොට ඒ කර්මස්ථාන දැන් මේ කර්මස්ථාන දිහා බැලුවහම මම මේක පැහැදිලි කරන්න මගේ අවබෝධයෙන් දැන් අපි හිතනවා බුදු ගුණ අනන්තයි බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක අරහන් වනසේක අරහන් අරහන් අරහන් කියලා අපි හිත යොමු කරගෙන බොහෝ වේලාවක් ඉන්නවා. එතකොට ඒ ඉන්න වෙලාවේදී විතක්ක විචාර ප්‍රතිසික ඒකාග්‍රතා අපිට ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකදී මම තේරුම් ගත් තරමට උපචාර සමාධියක් තමයි ලැබෙන්නේ. දැන් අරහන් ගුණය ගැනම අපි අරහන් කියලා ඉන්නකොට දැන් හිත වෙන තැනකට යන්නේ නැතුව අපිට ඒ අරහන් කියන අරමුණේ බොහෝ වෙලාවක් ඉන්න දක්ෂතාවයක් අපිට ඇති වෙනවා. එතකොට ඒක සමහර විට උපචාර සමාධිය කියලා උනා කියන්න පුළුවන්. එහෙම නැත්නම් නිවර්ණ වලින් තොරව ඉන්නවා කියලා කියන්න පුළුවන්. දැන් අර පිටසාරජවත් මහත්මිය පැහැදිලි කරා වගේ ඒ අරහන් කියන වචනේ තුලින් අපිට ඒක අනුස්සති කිරීමෙන් ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. අපි ඒ අරහන් කියන එකෙන් හිතට දැක්ක හිතේ තැන්පත් කරගෙන හිතේ කීකරු කරගෙන බොහෝ වේලාවක් එක අරමුණක සිත තබා ගැනීමේ ශක්තිය යොදවලා අර එතුණිය පවසපු විදිහට ඊළඟට ඒ එන අරමුණ වලට එහෙම නැත්නම් එන කර්මස්ථානෙට එහෙම නැත්නම් විදර්ශනා පැත්තට සිත යොමු කරන්න තරමට එතකොට හිත හදා ගැනීමක් කියලා තමයි මම අවබෝධ කරලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ පවා ප්‍රථම නාමයේදී පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න ඉස්සෙල්ලා උන්වහන්සේ මේ සමසතලිස් කර්මස්ථානවලටම ගිහිල්ලා ඉතා ඉක්මනින් ඥාන හතර හතර ලබා ගත්තා කියලා තමයි මේ පොතපතේ සඳහන් වෙන්නේ. එතකොට ඒකෙන් ප්‍රයෝජනේ තියෙන්නේ සමත යන්තියට සමත ඔස්සේ යන යෝගාවචරයාට හිත එකඟ කරගෙන අර දිට්ඨ ධම්ම සුඛ විහරණයම විතරක් නෙමෙයි හිත එකඟ කරගෙන හිත සීලය කරගෙන හිත කීකරු කරගෙන තමන්ට අවශ්‍ය දේට මෙහෙවන්න අන්නේ විදිහට. එතකොට ඔය කියන තැන දැන් අර සතවිනිත සූත්‍රය අනුගතවින් මොකක් චිත්ත විසුද්ධිය කියලා කියන්නේ උපචාර සමාධිය වල අෂ්ට සමාපatti දක්වා ඒ නමේම චිත්ත විසුද්ධියේ අංග. එතකොට විසුද්ධ චිත්ත චිත්තයෙන් ඊළඟට යනවා දෘෂ්ටි විසුද්ධියක නාම රූප දක්වා යන්නේ. චිත්ත විසුද්ධිය ඉඳගෙන එතන ඉඳගෙන ඒ සමතේ ඉඳගෙන විදර්ශනා කරන්න බෑ. එතනින් අයින් වෙලා ඊළඟ තැනට ගිහිල්ලා ඒ විදිහට විදර්ශනා කරන්න. ඕක රේරුකාණී සම්බිමල මහානායක ස්වාමීන් වහන්සේගේ පොතක මම දැක්කා. සමහර වෙලාවට සමත යාමිකයාට මුළු ජීවිත කාලෙම සමතයකට එන්න දරුව මෙරිල යන්නත් පුළුවන් විදර්ශනා කරගන්න අවස්ථාවක් නොලැබී මොකද ඒකටම මහන් කියලා ඒකමත් කරගන්න බැරුව ඒකෙන් එන්න ඉඳලා කියලා. ඒක නිසා සමහර විට විදර්ශනා පුබ්බංගමව කරන එක වාසිදායක වෙන්න පුළුවන් කියලා එහෙම තිබුණ අදහසක්. ඉතින් ඒක නිසා ඒ ආකාරයට තමයි මම ඒක අවබෝධ කරගෙන ඉන්නේ. හැබැයි මම ටිකක් කරන්නේ සමතේ පැත්තෙන් යන නිසායි මම එහෙම කිව්වේ. ඒකේ වටිනාකම තියෙනවා කියලා. දැන් භාවනා කරගෙන යනකොට බුද්ධානුස්සතිය හෝ අසුභය හෝ එහෙම කරගෙන යනකොට අපේ විතක්ක විචාර ප්‍රතිසුඛ ඒකාග්‍රතාව වලින් ඉන්න වෙලාවල් එනවා. පොඩි වෙලාවල් එනවා. ඒකට දැන් ඊයේ හිටපු ඒ වෙලාව අද භාවනා කරන්න ගියාම එන්නේ නැහැ. සමහර වෙලාවට දවස් ගණනාවක් යනකම් අර මේ තැනට එන්න බෑ. විවිධ හේතු නිසා හිත කලබල වෙලා විතර ප්‍රශ්න මනහල්දියක් අසනීපයක් ඒ වගේ දේවල්. එතකොට දැන් මම හිතුවටින් මම ඊයේ ඒ වගේ තැනට හිටියා කියලා මම තව ටිකක් තව වතාවක් දෙකක් උත්සාහ කරලා ඒ තැනට ආපහු එන්න. ඒක තමයි ඒ සංඥාන්සේ වශී කියලා කිව්වේ. එන්න උත්සාහ කර අපිට එහෙම කාලයක් සමග ඉතායික්මනින් ඒ චිත්ත ඒකාග්‍රතාවට එන්න පුළුවන් කියන හැඟීමක් තියෙනවා. ඒ ටික තමයි කියන දෙලොත් මහත්තයා අඩුපාඩු ඇති මේ මගේ අවබෝධය හැටියට තමයි කියන්නේ කරයන් කරන. බොම්පින් ශ්‍රීමතිවත් මිත්‍රවන් සර්ණයි හොඳයි. අපි විනාඩි 15ක් විතර තියෙන කාලයක් මම ඊටම ගෞරවයෙන් කැමති සේන මහත්මයාට යොමු වෙන්න. සේන මහත්මයා දෙරුවන් සර්ණයි අදසම ඊටම හොදි විස්තර කළා දුන්නා ධ්‍යාන මට්ටම් මේ භාවනා ගැන ඒක බොම්පින් මෙතෙන්දි මට තේරුනේ දැන් ගොඩක් ඒවා මේ ගොඩක් දෙනෙකුට ඒක ඒ විස්තරේ කියා ගන්න බැරි කම තමයි තියෙන දින රුක් මහත්මයා චිත්‍ර මහත්මයාත් කිව්වා වගේ ඒක හරියට ඒගොල්ලෝ මම හිතනවා ඒගොල්ලෝ හතරවෙනි ධ්‍යාන නැත්තම් ඊළඟට යනවා ගිහිලා ඇති. නමුත් ඒක කියා ගන්න බැරි තත්ත්වයක ඉන්නවා කියන හැඟීමක් තමයි කතාවෙන් මට තේරුනේ. දැන් මට නම් මං හිතන්නේ නැහැ ඉතින් ඒ තරම් මට්ටම් වලට යන්න ඒ තරම් තත්ත්වයකට යන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ. මගේ මේ අදහස එක මගේ නම් තියෙන්නේ ඉතාම සරල මේකක්. කියන්නේ දැන් අර මුලින්ම සතිපට්ඨාන සූත්‍රය කිව්වා වගේ අභිජ්ජා දෝමනස් වලින් අයින් වෙන්න කියන එක. කියන්නේ ලෝභ දේශ කියන එකයි මේකෙන්. ඉතින් ඒකෙන් අයින් වෙච්ච සිතක් ඇති වුණාම මට හිතෙන්නේ මෙන්න මේ විදිහට. මට හිතෙන්නේ දැන් ඒ විදිහට අභිඥා දෝමනස එහෙම නැත්නම් ලෝභ දේශ මොහ කියන ඒ තුන නැති සිතක් අපි ඒ සිතක් කියන්නේ චිත්ත පරම්පරාවත් විනාඩියක් තුල මතු කරගත්තොත් ඉතින් ඒ ශක්තිය ඊළඟ සැරේට අපිට ප්‍රයෝජනවත් වෙනවා. මම ගොඩක් තැන්වල අහලා තියෙනවා අපි කරපු හොඳ සිතක් ඊළඟ සිතට ප්‍රත්‍ය වෙනවා කියලා. ඉතින් මේ කාරණේ දිහා බලනකොට අර බහුලී කතා කියන එක මම තේරුම් ගත්තේ අපි ඒ විදිහට සිතේ කෙලෙස් නැති කරලා පුරුදු වෙනකොට ඒ සිත පිරිසිදු වෙනවා. ඒක ඒ සිත පරම්පරාවක් ඒක ඊළඟ සිතට උදව් වෙනවා. ඒ විදිහට කාලයක් මේක කරගෙන යනකොට මේක ධ්‍යාන කියන එක මම හිතන්නේ මේ අමුතු දෙයක් නෙවෙයි. ඒක හිතේ ඇති වෙන එක්තරා මට්ටමක්. ඒක මේ අපි කරලා අපිට ගන්න පුළුවන් දෙයක් කියලා හිතන්න අමාරුයි. එහෙමනම් ඒක ආත්මීය දෙයක් වෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරන්ගේ දේශනාව අනාත්ම නිසා මට හිතෙන්නේ මේ ධ්‍යාන කියන ඒවා මේ ඒක භාවනා කරද්ද යද්දී ඉබේම ලැබෙන දේවල්. ඒවා අපිට හිතන වෙලාවට ඇති කරගන්නත් හිතන වෙලාවට නැති කරගන්නත් එහෙම පුළුවන් නම් මේක ආත්මීය ගතියක් මේක තියෙනව නේද කියලා මට හිතනවා. ඒකෙන්ද ඒ පැත්තෙන් බලනකොට මට හිතෙන්නේ වාසියෙන්ම කරගෙන යන්න ඕනේ එකම දේ තමයි අපි සිතේ දිහා බලාගෙන අභිචා දෝමනස නැතිව ඒක කරගෙන යනකොට ඒ සිත සියුම් වෙලා ඊට පස්සේ ඒක එක්තරා සියුම් තත්ත්වකින් පස්සේ ඒක සැහැල්ලු තත්ත්වයක් ඇති වෙලා ඒ සැහැල්ලු තත්ත්වෙන් ඊට පස්සේ ප්‍රීති සුඛ ඒකාග්‍රතා විදිහට ඒක මතු වෙනවා කියන එකයි මම තේරුම් ගන්න තියෙන්නේ. තිරුවන් සරණයි. සාදු සාදු සාදු. මම ඉදර බොහොම පැහැදිලි කිරීමකට ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අහිංසක යෝගාවචරයේ පැහැදිලි කිරීමක් ඒක විදිහට මම ඉදර හරිම මේ ප්‍රශංසනීයයි මේ ඉදිරිපත් කළ විදිය. මේ මම ගෞරවණීය යොමු යන්නම් ශාන්ති මහත්මියට නව ශ්‍රී ලංකාවෙන් සම්බන්ධයෙන් ගොඩක් උත්සාහ කරන්නේ එහෙම ඉන්න. ඒ වුණාට මට ඉතින් ධ්‍යාන සම්බන්ධව නම් කතා කරන්න බෑ. එකම අවස්ථාවක ඉතින් අර භාවනා කරගෙන යනකොට හිස් බවක් දැනුණා. ඒ කියන්නේ මොකක්ද කියන්නේ මට හරියට මේ කියන්නේ තේරෙන්නේ නෑ. ඒක හිතන මම ඒ කතා කරා ඇති කියලා මම අහගෙන ඉන්න එක තේරුම් ගන්න හැමදෙනා. තේරුම් ගන්න හොඳයි ඔබතුමියට ඒ අවසානයේදී කියපු නිසා මම හිතන්නේ මේ අද සාකච්ඡාව හෝ මේ අපි මේ ධ්‍යාන කියන වචනේ මේ මෙතන කතා කරන නිසා මම ප්‍රශ්න අහන කෙනෙක් හරියට හරි මොකක් හරි මතු කරනවා ඇති. නමුත් මේ භාවනා යෝගියෙක් නම් අර චිත්‍ර මහත්මිය කිව්වා වගේ ධ්‍යාන ගැන කතා කරන නෙමෙයි නේ එන්නේ. ධ්‍යාන කියන මම ප්‍රථම ධ්‍යානක දැන් ස්කිප් දෙන්නම කිව්වා. මම නම් ওই ධ්‍යාන ගැන දන්නේ නැහැ. හරි බයයි ධ්‍යාන ගැන කියලා කියන්න එපා. ධ්‍යාන ගැන කතා කරන්න නෙමෙයි ඕනේ. මේ භාවනා කරනවානේ. භාවනා කරනකොට මේ භාවනාවේදී මේ ධ්‍යාන කියන දෙකද මේ වචනයට ලගියන්න පුළුවන් ආකාරයේ ලක්ෂණ ස්වරූපයක් තියෙනවනේ. ඒකට මේ පොතේ තියෙන ප්‍රථම ධ්‍යානෙ දුර්පිතදෙන අර්පණ සමාධි මේ වචන නෝන්නේ. නමුත් මේ මොකක් හරි විදියක් දැන් උදාහරණයක් විදියට ධ්‍යාන පැත්තක දාන්නකෝ. දැන් තරහ ගියා. ළමෙක් වැරදක් කරනකොට මට තරහ යනවා. තරහ යනකොට මට දැනෙන විදියක් තියෙනවා. පපුව හෙල්ලෙනවා, බුඩේ රතු වෙනවා, වෙවුලනවා. ඔහොම තියෙනවනේ. මම අනිත් පැත්ත කිව්වේ. ඉතින් ඔය වගේත් අර මේ ඔය හේතුඵල ධර්ම හැටියට අපි දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියපු පැත්තට මම සම්බන්ධ වුණොත් අර ශුන්‍යාගාර ගත වෙනවා කියලා කිව්වම උන්වහන්සේ අදහස් කළේ ආරණ්‍ය එකට ගිහිල්ලා හරි අපි නම් අපේ භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා හරි කාමරේ වහගෙන හරි ගෙදර භාවනා කරන තැනට ගිහිල්ලා හරි භාවනා කරනකොට ඔන්න දැන් අපේ සියලුම කෙලෙස් වලින් ඈත් වෙලා, මොකද වෙන කෙලස් ගන්න අවස්ථාවක් නැති නිසා ඈත් වෙලා අපි ඉන්නවා. ඉන්නකොට අපිට කිසියම් ආකාරයේ වෙනස් තත්වයක් දැන් තියෙන්නේ මුලින් ඉන්න තත්වයට වඩා. ඒ තත්වයේ තුල අපිට මේ හේතුඵල ධර්මයෙන් යම් යම් දේවල් සිදුවෙමින් පවතිනවා. ඒ පවතින අවස්ථාවන් ගැන විස්තර කරනකොට තමයි ඔය ඒකේ ආරම්භකවල් මම අර කිව්වේ කොළඹ ඉඳන් නෝට තියෙන දුරගමනේ ඉතාලම ළඟ තියෙන තැනක් වෙන්නේ ලුන්දෙනිය වගේ පොඩි දෙයක් වෙන වෙයි වෙයි. ඉතින් ඒකත් ඉතින් ප්‍රථම ඥානය කියලා පොතපතේ ඉලක් නමක් ඔකට ලේබල් එකක් ගහලා ඇති. නමුත් ඉතින් අපි ප්‍රථම ඥානය ගැන නෙමෙයි කතා කරලා තියන්නේ අර පහු කරනකොට මම අර වාඩි වෙන නම් මෙහෙමයි මෙච්චර දේවල් හිතේ තියාගෙන මේ උනන්දු ඇති කරගෙන මම වාඩුණා. වාඩුලා ටික දෙලක් ටික වෙලක් යනකොට මෙහෙම මෙහෙම මෙහෙම හිතට එක එක දේවල් ආවා. නමුත් ටිකක් ටික යනකොට ඒක නැති වෙලා ඊට පස්සේ මෙන්න මෙහෙම මෙහෙම වුණා. මෙහෙම මට මේ මේ ඔබතුමේ කිව්ව වගේ හිතේ කිසියම් නියතතාවයක් ඇති වුණා. මට මේ මොකද්ද අද එහෙම වෙනත් වෙනත් අදහස එන ගතියක් නැතුව ගියා. ඒ විදිහ ටික වෙලාවක් හිටියා. ඊට පස්සේ ඉන්නකොට නැවතත් හැබැයි මට ගේ ඇඟපතේ උනාද කිව්වේ අර එහෙම උනත් අර ඇඟපතේ රිදීම වගේ දේවල් ටික ටික දැනෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කතාවක් මං හිතන්නේ කියන්නේ. ඒ නිසා මේ අර ධ්‍යානයන් ගැන මට කතා කරන්න පුළුවන් මට බෑ කියන තැනින් එනකොටම අපි භාවනාවෙන් එළියට ගිහලා පොතේ දැනුමක් ගේනවා වගේ. අපි අර මේ සාකච්ඡාවක් කිරිය යුතු හින්දායි පොතේ වචන පාවිච්චි කරනවා. එම මාමල විදියට උට්ටාන ගැන එහෙම මං කිව්වා. මොකද සාකච්ඡාවට යන්න ඕනේ. නමුතර යෝගාවචරයෙන් හැටියට කරන අය හැටියට ඒ වචන වලින් තොරව කියුණාම ඇති. නමුතර තොර දන්න කෙනා ඉතින් ඒ කියන්නේ සොයන් වාසලා යහන ගුරුවරයා දන්නවා ඉතින් මේ කියන්නේ මොන තත්වයක් ගැනද කියලා. මම හිතනවා මම ඒකත් එකතු කරා කියලා. එහෙම කර ඔව් මම කියන්නේ තියෙනවා මම වෙන්දම්ම ජීව හම්බන් ස්වාමීන් වහන්සේගේ භාවනා පන්තියකට සහභාගි වෙලා තියෙන අපිට ඇහෙන්නේ නැතුව ගියා ශාන්ති මහත්මිය. භාවනා පන්තියකට සහභාගි වෙලා තියෙනවා කියන විතරයි ඇහුනේ ශාන්ති මහත්මිය. ඉඳගෙන ඉන්නකොට අපිට ලැබෙන ස්පර්ශයයි සිහියයි සති සම්පන්නයයි තියෙනවා නම් ඉතින් ගොඩක් දුරට මේ භාවනාවකට දියුණු කරගන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ඒ තුන නම් ඉතින් ගොඩක් දුරට දියුණු කරන්න පුළුවන් වගේ කියලා මට හිතෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං ශාන්ති මහත්මිය. හොඳයි එහෙනම් අද වැඩසටහන ඉමා කරන්න මම මේ චිත්‍ර මහත්මියට යොමු වෙන අවසන් වශයෙන් චිත්‍ර මහත්මිය ඔබට මෙන්න. තෙරුවන් සරණයි හැම දිනකම ඇත්තටම ඔබතුම කේස්කේ තේරුම දැන් අර නෙළුම් දෙනිය පහුණා දැනෙන කිසිම ප්‍රශ්නයක් කියන එක ඇත්තටම නෙළුම් දෙනිය පහවන බව දැනගන්න එක හොඳයි. ඒක අපිට නැවත ගුරුවරයාට කියන්න ගන්නත් මම නෙළුම් දෙනිය පහ කරා කියලා. නමුත් මෙන්න මේ වගේ සිද්ධියක් ජීවිතේ වුණා මම හිතන්නේ මම හරි කියලා. මේ නෑතක ලංකාවට ගිය වෙලාවේ ඉස්සාලේ හම්බන්තොට යනකොට ඉතින් මම බොහෝම ඒකත් වාඩිලා හිටිය පිටිපස්සේ ටිකක් ගිහිල්ලා හම්බන්තොට පිටුට යනකොට කාර්කේ ඩ්‍රයිවරේ මහත්තයා කතා කරනවා මේ දෙන්නේ කිසි නුගරුක යන ඉතින් මම හිතුවා දැන් මේ ඉතන ටෙලිකන් කතා කරන දෙවිදි නුගරුක පාපහන නමුත් හම්බන්තොටට ගියා මට අවශ්‍ය වෙන්නේ හම්බන්තොටට යන්න. ඉතින් අර වගේ දේවල් සිද්ධෙන්නේ ඉඳ තියෙනවා. නමුත් එහෙම වුණාට ඉතින් අපි අදයිමත් වෙන්න නරකයි. මොකද අපි යන්න ඕන තැනට අපි ගිහිල්ලා යානම් ඊට පස්සේ අපි පහුතරේ දෙනු පිටියට අපි තමයි චිත්‍රමාත්මි. එතකොට වාහනේ ඉලෙවි කවුද ඉලයි? ඒක තමයි. යා ඉතින් ඒ වගේ සිද්ධියක් වෙන්නේ කිව්වද කියන්නේ. ඒ නමුත් ඒ හිමත් වෙන්න ඉඩ තියෙනවා. මම උදාහරණයක් වශයෙන් ගත්තේ සමහර කාලවලට ඒකයි කියේ ප්‍රත්‍යක්ෂය යරවයි වෙනස් වෙනවා කියලා. සමහර කාලවලට මේ අර ඩබල් ප්‍රොමෝෂන් වගේ ටෑම් ඉඩ තියෙනවා. නමුත් අර ඔක්කොම දේවල් දැක දැක යන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක් කියලා හිතෙන්නේ. මේක නැවත ප්‍රතිවේක්ෂා කරන පිටත් ගුරුවරයෙක් කියන්නත් පුළුවන්කම තියෙනවානේ. එතන තමයි ඒක හොඳ තියෙන්නේ. ඉතින් ඒකත් මම හිතුවා අපි හොඳයි කියලා තේරුම් ගන්න එක. අනිත් එක තමයි උන්වහන්සේ කියපු දෙයක් අපි මතක තියාගන්න ඕනේ. කෙනෙකුට භාවනා කරපු හැටි කියන්න පුළුවන්. නමුත් භාවනාවේ අත්දැකීම් තියෙනවා නම් එතන ගුරුවරයෙක් ඉන්නම ඕනේ කියන එක උන්වහන්සේ අපිට පැහැදිලි කරනවා. ඉතින් ගොඩක් වෙලාවට අර හිතේ නැග නැග එනවා මෙහෙම කියන්න හොඳයි මෙහෙම කියන්න හොඳයි කියලා. නමුත් එවැනි තත්ත්වයක් ඒක ඒ විදිහට පැහැදිලි කරන්න කියාම භාවනා යෝගීට ඒක හොඳ නැහැ කියන ගැටියක් මත ඒන් කරදර එහෙම ඉදිරියෙන්නත් ඉඩ තියෙන කියලා උන්වහන්සේ අපිට කියනවා. ඒ නිසාම සමහරක් වෙලාවට භාවනා යෝගී මේ ගැටලුව තියෙනවත් ඇති කියලා හිතෙනවා. ඒකට දවසක් මම හිතන්නේ අපිට ඉතාමත් හොඳ ධර්ම දේශනාවකට සවන් දෙන්න ගලොත් මහත්මයා උදව් කරා. ඒ ගැන අපි උන්වහන්සේගේ මාතක තියෙන ගැටලු දැනගෙන තියෙනවා උත්සාහ කරමු. හොඳයි, එහෙනම් තෙරුවන් සරණයි. අපි අද සාකච්ඡාව එයා කරින් නිමා කරමු. අපි නැවතත් හෙට දවසේදීත් සුපුරුදු ආකාරයටම හවස කරන සාකච්ඡාවක දිගට වෙමු. එමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු තෙරුවන් සරණයි. සාදු සාදු තෙරුවන් සරණයි.